වෙලා ඉඳන්ම තියෙන සද්දයක් මෝහෝකෝ වච්ච අකුසලං. මෝහය කියන එකද, මෝහය කියලා කියන්නේ මේක මොකද්ද කියලා තේරුම් බේරුම් කරගන්න බැරි ගැතියක් තියෙන මොකද්ද ඉන්නේ කියලා Taman අවදීෙන්නේ නැති කමක් තියෙනවා. ඒ මෝහ ගතියත් එතකොට තේරුම් බේරුම් කරගන්න බැරි කමක්, ඕම නොදීනු මට්ටමේ ක්‍රියාවලියක්. යම කාගරි මයික්‍රෝෆෝන් එකක් ඕන් වෙලා තියෙන එක ඕෆ් කරන්නට බුදුසන්න. අමෝහේ ඒ වගේම කුසලයක්. අපි පස්සේ සාකච්ඡා කරමු, දැන් නැත්තුත් ඉන්න හොඟක් කතා කරන්න තියෙන. ඉතික වච්චේ මේ තයෝ ධම්මා අකුසලා, තයෝ ධම්මා කුසල. වච්චේ උඩ මෙන්න මේ තුනක් අකුසලයි තුනක් කුසලයි කියන. ඒකේ කෙටියෙන් මේ බුදුහාම කියන්නේ. ඊට පස්සේ ඔන්න දැන් අර ඔය ලෝභ දෝෂ සහ මෝහ කියලා නොදිනු මට්ටමේ ක්‍රියාවලි ටිකක් ඇති වෙනවනේ හිතේ, කාගේ හිතේද? මේක අප ඇතුලේ මේ නාම රූප සංතතිය තුළ සිදුවෙන දෙයක්. ඒක හොඳට මතක තියෙන්න. අපි හැමතිස්සෙම හුස්මත් එක්ක ඇතුළට ගිහිල්ලා අපි මේක දකින දෙයක්. පොතෙන් නෙවෙයි, හැමතිස්සෙම අප තුළම දකින්න ඕන මේ නාම රූප ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ මෙන්න මෙතනයි කියලා. අහවලා කියලා හිතනවා නෙවෙයි. පානාති පාතෝක වච්ච අකුසලං, පානාති පාතා විරමණි කුසලං. සත්ත්වඝාතනයක් කරනවා නම් ඒක අකුසලයි. සත්ත්වඝාතයෙන් අයින් වෙනවා නම්, ඈත් වෙනවා නම් ඒක කුසලයි. එතකොට ඒක මතක තියෙන්න ඕන අපිට. එතකොට දැන් අපි සාකච්ඡා කරනකොට දිගට සාකච්ඡා කරමු. අදින්නා දාන, තමන්ට කවුරුහරි පැවරුවේ නැති දෙයක්, තමන්ට කියලා දුන්නේ නැති දෙයක් ගන්නවා නම් ඒක බොහොම ලාමක ක්‍රියාවලියක් වැඩක්. අදින්නා දාන වීරමණී කුසලං, ඒ තමන්ට නොදුන්න කිසි දෙයක් තමන් සතු කරගන්න හදන්නේ නැත්තම්, ගන්න හදන්නේ නැත්තම් ඒක උසස් ක්‍රියාවලියක්. ඊට පස්සේ කාමේසු මිච්ඡාචාරු කෝ වච්ච අකුසලං. ඒ කාමේසු මිච්ඡාචාර කියන්නේ අපි දැන් දන්නා ඒක මේ ස්ත්‍රී පුරුෂ සම්බන්ධ සඳහා වැඩි පාවිච්චි කරන දෙයක්, තථාගත ධර්මයන්. එතකොට තමන්ට නීතිමය වශයෙන් ආචාර විද්‍යාත්මක වශයෙන් හෝ සංස්කෘති වශයෙන් අයිති නැති විරුද්ධ ලිංගිකයෙක් ඒ ලිංගික ආස්වාදයේ විඳිනවා නම් ඒක නොදියුණු කම. ඒකෙන් ඈත් වීම අපි ඒව පස්සා කතා කරමු. ඒකෙන් ඈත් වීම බොහොම දියුණු මට්ටමේ කුසලයක්. ඒතකොට මුසාවාදු කෝවච්ච අකුසලම්, මේ සිදුවෙච්ච නැති දේවල් කතා කරන එක, දැන දැන ඒව කතා කරන එක, සිදුවෙච්ච නැත්නම් සිදුනා දේ හැටියට ඒක මුසා කියනක අපි දන්නවා. ඒ බොරු කියනවා කියලා අපි කියන්නේ ඒක නොදිනුකම. මුසාවාදෙන් අයින් වීම බොහොම දක්ෂකමක්. පිසුනා වාචා, ඉතින් කෙනෙකුගේ මිත්‍රකමක් අඩු කරන්න. මට කෙනෙක් ප්‍රියයි, ඒ ප්‍රිය බව අනිත් එක්කෙනාත් එක්ක තියෙන ප්‍රිය බව අඩු කරාන්ට දෙස සහගත සිටින් කරන මේ කේලාම් කියනවා. ඒක බැක් බයිටින් කියන්නේ ඒ වගේ જાති. ඒවා අකුසලයක්. ඒක නොදිනුකමක්. හොඩියේ පන්තිය වෙලා හොඩියේ පන්ති කියනකොට පුංචිලම හිටියදී හොඳයි එමිනේ මම කියන්නේ. හරිද? ඒක නොදිනු කමක්. පිසුනා වාචාය වේරමණී කුසලං. ඒ අනිත් අයගේ මිත්‍රත්වයෙන් බිඳහෙලන්න කතා නොකරින්න පුළුවන් නම්, යාළුකම් විනාශ කරන්න කතා නොකරින්න පුළුවන් නම්, ලංවීම විනාශ නොකරන්න හිතා ගන්න පුළුවන් නම් ඒක දක්ෂකමක්. ඒක උතුම් ක්‍රියාවලියක්. ඊට පස්සේ පරුසා වාචා. දැන් වචන පාවිච්චි කරන අපි ඒ වචන අනිත්‍යයට සිදෙන්ත පාවිච්චි කරනවා නම් ඒකේ නොදීනුකම. පරුසා වාචාය වේරමණී කුසල. ඒ වචන පරිස්සමින් පාවිච්චි කරන්න ප්‍රේමනාප ලෙස අනිත්‍ය සංසිඳන ලෙස ආදරයෙන් පාවිච්චි කරන්න පුළුවන් නම් ඒක දක්ෂකම. සම්පප්ඵලාපෝකෝ වාච කුසල. මේ එලෝ මෙලෝ වැඩනැති කතා බා කර කර ඉන්නවා නම් සිදුවෙච්ච දේශීය දහස් වරායි කතා කරනවා නම් කතා කරන්නාට සාසන්නන්ට අගයක් නැති කතා ඒකේ දක්ෂ සමන්වයක හොදී පන්ති වෙලා සම්පප්පලාපා වේරමණී කුසලම් ඒ කොහේ කතා කර කර ඉන්න එක නතර කරගන්න පුළුවන් නම් ඒක ලොකු දක්ෂකම හැකියාවක් උතුම් දෙයක්. ඊට පස්සේ අභිජ්ජා. දැන් අර කය සහ වචන වලට ආවද ඒවා පිටට පනින්න જાටි. ලෝකෙට පේන්නේ නෑ මීළඟේ જાටි. ඒ වයින් නිසා තමයි ලෝකෙට පේන්න පනින්නේ අනිත් ඒවා. අපි දන්නවා සාම්ප්‍රදායික වශයෙන් මේ කතා කරන්නේ මොනවද කියලා. හොඳද? ඒක අපි දන්නවා ඒකට. අභිජ්ජා කෝ වාච අකුසල. ලෝභ සහගතව සිටුවට එන දේවල් ගැන චිත්‍ර රූප මවමව ඒවා රස විඳින්න හදනවා නම් හිතෙන් සංකල්ප මවමව ඒ අභිජ්ජා කියන එක ලෝභ සහගතව කල්පනා කිරීම සිටි පිළිරුමවගෙන කතන්දර ඇති කර ගැනීම කියන ඒක හොඩී පන්ති වෙලා අනභිජ්ජා කුසල එහෙම යමක් දැකලා ඒක ආසාවෙන් Taman තියාගන්න කතා සිතසිතා සිතේ සිතවිලි කතාවක් හදන්න නැත්නම් ඒක දක්ෂකම. ව්‍යාපාදු කිවි අර දෝෂ කියන එක තමයි ගැටෙනවා කියන එක. ගැටීම් මනසක් තියෙන එක. අමනාප මනසක් ඇති කර ගැනීම ඒක දක්ෂකම නෙවෙයි. අභ්‍යාපාදෝ කුසල. එතකොට අභ්‍යාපාද කියන තත්වයට ඉන්න පුළුවන් නම් ගැටෙන්න තින්න පුළුවන් නම් මනසින් අමනාපකම් මනසින් ඇති කරගන්න තින්න පුළුවන් නම් ඒක කුසලයක්. මිච්ඡා දිට්ඨිකෝ වච්ච අකුසලං. මේ ලෝකේ පිළිබඳ නොදන්නා දේ ගැන තීරණ අරගෙන ඉන්න එක. හරියට නොදැන තීන්දු විනිශ්චය කරගෙන ඉන්න එක. ඒක දිගට කතා කරන්න පුළුවන් දෙයක් කෙටියෙන් කියන්නේ. එහෙම ලෝකයේ තියෙන තත්ත්වයන් පිළිබඳ සත්ව පුජ්‍යල පැවැතුම් පිළිබඳ විශ්වය පිළිබඳ මතිමතාන්තර පිළිබඳ නොදිනු අදහස් තියෙනවා නම් ඒවට තද්දට අල්ලගෙන ඉන්නවා නම් ඒක අකුසලයක්. සම්මා දිට්ඨි කුසලං. යහපත් ලෙස හරියට දැකලා පැවැත්මේ ස්වරූපේ මූලික ස්වරූපයකයි මිනිසා මේ කියනවා කියලා අපි තථාගත ධර්මයට අනුව අපි තථාගතයන් වහන්සේට ආදරය කරන්නන් හැටියට අපි දන්නවා ඒක මෙහෙමයි කෙරෙන්න ඕනි කියලා. ඒක සම්මාදිට්ඨි කියන වචනේ ඉගෙන ගත්තා අපි. ඒක කුසල. එතකොට දැන් මේක උදාහරණ කෙටියෙන් කියන්නේ වචෙට. නිසුත්තිතා වටින අවසානයේ දක්වා. යතෝකෝ වච්ච බික්කුණෝ තණ්හා පහිනා. සත්‍යාබෝධය කරගෙන යන කෙනෙකුට දැන් අර කීප දෙකට හාත්පසින් වෙනස් විදිහකට බුදුහාම ඊළඟට කියන්නේ එතකොට එයාට යම් වෙලාවක යම් තත්පරයක මාර්ගයේ පිළිබඳ ගමන් කරමින් සිටින ඕනෑම අවධියකදී අවස්ථාවකදී ඒ සත්‍යාබෝධය කරන්නාගේ තණ්හා කියන එක අපි දැන් තණ්හා කියන එකට අපි කියන ගන්න මදිකමක් තියෙනවා. මේ මදි බව නතර වෙනවා නම් මට මදි මේක තිබුණොත් හරි කියලා හිතෙන එක. මට මේක තිබුණොත් මීට වඩා හරියයි කියලා හිතෙන එක නතර වෙච්ච තැනදී පහීනා හෝති සම්පූර්ණ නතුරු දහන් වෙච්ච වෙලාව. උච්චින්න මූලා ඒකේ මුලින්ම මුල් එක්කම ඒ පැලේ උදුරලා අයින් කළාම තාලවත්තු කතා හරියට තල් ගහක පොල් ගහක මේ ඉන්දි ගහක ඒ වගේ පාම් ට්‍රීස් කියලා කියන තාල වර්ගය කියලා කියන්නේ ඒ වගේ ගහක් කරටිය කපලා දැම්මා වගේ අනභවංකත අතුරුදහන් වෙච්ච කියලා එයා ආයතින් අනුපාදම්ම මීට පස්සේ ඒක ආයෙන්නේ නැහැ එතකොට ඒ මදි කියන தත්ත්වය ආයෙන්නේ නැහැ එයාට දැන් ඇත්ති කියලා ඒ தත් ඒ නතරලා ඉන්නේ එතකොට මොකද කරගන්න දෙයක් නැහැ ඊට පස්සේ ඕනේ නැහැ කියලා එහෙම නහම සෝ හෝති භික්ඛු අරහං කීනාසවෝ ඒ ඇත්තා සත්‍යාබෝධයේ ගමන් මාර්ගයේදී එයා සුදුස්සෙක් බවට පත් වෙනවා. එයාගේ රහස් කියලා જાතියක් නෑ අතුරුදහන් වෙලා. විශ්වයේ ඒක උට අර වතුර බින්දුවක් මුහුදට දී වුණා වගේ අට කතන්දරයක් නෑ කියන්ට ආය. වතුර බින්දුවයි මුහුදයි දෙක එකක් එයාට වෙන මේකක් විදිහට පේන්නේ නැති තත්ත්වයක. කීනාසව අර ලෝභ දෝෂ මෝහ වගේ જાති ආයි එහෙම් මෙහෙන් හිතට ඇතුළු වෙන්න බලන්නේ නැහැ. මොකද එයාගේ හිතක් කියලා එකක් එයාට ඊට පස්සේ මේ වට කරගත්ත හිතක් නැහැ. ස්ත්‍රී හිත පුරුෂ හිත කියලා මම විස්තර කතා කරන්නේ නැහැ. මම සූත්‍ර විතරක් කියන්නම්. එතකොට මුසිතවා එයා කරන්ට ඕන භාවනා ටික දැන් කරලා හමාරණා. කරන්ට මොන හරි වැඩ පිළිවෙලක් තථාගතයන් වහන්සේ කියනනම් මෙහෙම කළොත් හොඳයි මෙහෙම කළොත් හොඳයි කියලා ඒව කරලා ඉවරනවා. ඕහිත බාරු මේ ලොකු බරක් ඔළුවේ අරගෙන ආව වගකීම් මේකයි මේකයි කියලා ඔක්කොම පැත්තකින් තියලා ආයි වග කියන්න දෙයක් නැහැ වග කියනවා කියලා කියන්නේ මම මේකට මට මෙහෙම ඩියුටියක් තියෙනවා මෙහෙම ඩියුටියක් තියෙනවා කියලා ඇට හිතෙන්නේ නැහැ ඊට පස්සේ කරුණා මෛත්‍රිය තියෙන ඉච්චරයි ඒකට මේ ලෝකෙ මෙහෙම ඉන්නතොන් මන් නැතු මෙහෙම කොහොමද ඒව එන්නේ නැහැ මොකද මම කියන එක න අතුරුදහන් වෙච්ච ගමන් අනුපද්ද සදත්තු ක්‍රමානුකූලව තථාගතයන් වහන්සේ කියලා දුන්න විදියට මේක දැකලා තියෙනවා මොකද්ද පරමාර්ථය කියලා තේරුම් අරගත්ත වෙලාවට පරික්ඛීන භව සංයෝජන විශේෂ පුජ්‍යලෙක් හැටියට එක්තරා පුජ්‍යලෙක් හැටියට පුජ්‍යලියක් හැටියට හරි ඉන්ටෝන කියන පැවැත්මේ ඒ අවශ්‍යතාවයේ අයින් වෙලා ගියා දිය වෙලා ගිය වෙච්ච සම්මදඥා විමුක්තු හරිය තැනගෙන විමුක්ත වුණාම මේ දුක්ඛන්දරාව ඒ එහෙම එක්කන සම්පූර්ණ වෙනවා. ඒතර බුදුහාම කියන මෙහෙම වුණාම එයා සම්පූර්ණ හරි කියලා. ඊට පස්සේ කියන මා හිතනවා අපි සින් නැත්තර කියලා සාකච්ඡා කළ මේ කියපු දේ පිළිබඳව ලෝභ දෝෂ මෝහ ඊට පස්සේ අර 10ක් ගැන කතා කළා. ඊට පස්සේ පරික්ඛින භව සංයෝජන ඒ අහවලා අහවර් කරන කතාවක් කිව සත්‍ය අවබෝධි. ওই කාරණා තුන පිළිබඳ විතරක් අපි සාකච්ඡා කරමු මේ ධර්ම සාකච්ඡාවට. කරුණ අපට කියලා දෙන්න අලුතින් ආවැත්තු ඉන්නවනේ එයත්න්ටත් මේ මාර්ගය උත්තර කරලා දෙන්නට අපි හැමදාම කතා කරන දේ කරන්නේ ඉන්සාව හැමෝම මේ ධර්මයේ තථාගතයන් වහන්සේගේ ධර්මයට අනුව ඒක කරුණ පිළිබඳ සාකච්ඡා කරන්න සම්මා සම්බුදු සරණයි. සාදු සම්මා සම්බුදු සරණයි සතිතුමානි. සතිතුමා යෝජනා කරා වගේම අපි සාකච්ඡාවේ එකම සාකච්ඡා කොටස ඉලෙමෙමු දැන් වැඩි ඒ සාකච්ඡාව සතිතුමා වගේ අපි කොටස් තුනකට කඩාගෙන පළවෙනි කොටසේදී සාකච්ඡාවට දමු ලෝභය අලෝභය ද්වේෂය ඒ ලෝභය අපසලයක් අලෝභය සමාන මුල කොටස පළවෙනි කොටසට දෙවෙනුවට ගත්තා වූ දස කුසල සම්බන්ධ කොටස දෙවෙනිට අරගෙන කතා කරමු. මම කැමති චිත්‍ර මහත්මිය ඉස්සෙල්ලම වෙන්න පළවෙනි කොටස සම්බන්ධයෙන් ලෝභය අලෝභය ඒ වගේම මෝහය අමෝහය ඒ කොටස සම්බන්ධයෙන් අදහසක් හෝ ප්‍රශ්නයක් තියෙනවා නම් ඉදිරිපත් කරන්න පුළුවන්. තිරන් සර්ණයි හැමදෙනාටම ඇත්තටම හැමදාමත් වගේ සත්‍යජිතුමා කතා කරනකොට බොහොම සංසුන් අහගෙන හිටියාම හිතට ආවදී තමයි මේ තථාගතයන් වහන්සේගේ ධර්ම මොනතරම් පිළිවෙලකට දේශනා කරලා තියෙනවද කියන එක මුලින්ම. දැන් එතුමා අපිට මුලින්ම කියලා කිව්වේ මේ ලෝභය ද්වේෂය කියන එක අකුසලයක් වෙන්නේ වැරදක් වෙන්නේ කොහොමද කියන එක අපි සාමාන්‍ය විදිහට හිතලා බැලුවොත් දැන් වැඩිපුරම වැඩිපුර අපි ගැඹුරට යන්නේ නැතුව සාමාන්‍ය විදිහට හිතලා බැලුවොත් මේ නිවීම කියන එක මේ හිතේ නිවීම කියන එක ඇති වෙන්න යම් කිසි කෙනෙක්ගේ හිත තුළ තද ලෝභයක් තියෙනවා නම් ඒ පුද්ගලයා නිවිච්ච පුද්ගලයෙක්ද කෙනෙක් කාටවත් නෙමෙයි ඒක ඇත්තටම මට හිතෙන විදිහට තේරුම් ගන්න පුළුවන් තමාටමයි දැන් තමන් තුළ යම් කිසි තද ලෝභයක් යම් කිසි දෙයකට මොනම දෙයකට හරි තියෙනවා නම් එවැනි හිතක නිවීමක් තියනවාද ඒ වගේම ද්වේෂය කියන එක තවත් කෙනෙක් එක්ක හෝ දෙයක් එක්ක හෝ සිද්ධියක් එක්ක හෝ යම් කිසි විදියක ලොකු තරහක් තියෙනවා නම් හිත ඇතුලේ නලියන ගතියක් තියෙනවා නම් එවැනි හිතක නිවීමක් තියෙන්න පුළුවන්ද කියන එක තමයි හිතට ආවේ. ඉතින් තථාගතයන් වහන්සේ බොහොම ලස්සනට අපි පඩිපෙළක නැගෙනා වගේ අපිට මේ නැගගෙන යන ගමනේ පළවෙනි පඩි විදියට වගේ පෙන්වලා තියෙන තැන කියලා හිතුණා. ඒ ආදී වශයෙන් අපිට සාමාන්‍ය විදියට මේ සම්මුතිය දිහා බලලා කතා කරන්න පුළුවන්කම තියෙනවා. ඒක අපි ධර්මයේ අටානු අපිට සත්‍යචිතුමා ඒ සූත්‍රානුසාරයෙන් පැහැදිලි කරා. දැන් මේ දේවල් තමන් තුළින් දකීමේ උත්සාහයක යෙදෙන එකයි අපිට පැවරලා තියෙන කටයුත්ත. මොකද අපි බුදුන් වහන්සේ හම්බෙලා තියෙනවා. ඒ හම්බෙලා තියෙන නිසා උන්වහන්සේ කියපු දේ තේරුම් අරගෙන ඒ දේ මේ පුද්ගලයා තුළ සිදුවෙනවද කියන එක දැකීමේ උත්සාහයක යෙදීමයි අවශ්‍ය කියන එක තමයි තේරුම් අරගෙන තියෙන දැනට. ඉතින් හොඳටම තේරෙන දේ තමයි මේ පොඩි තරහක් ආව භාවනාවකට වාඩි වෙලා භාවනාවේදී හිත එකඟ කරගන්න පුළුවන් කමක් නැහැ. පුදුම විදියට ඒ උසි දුවනවා, දඟලනවා හිත. පැය භාගෙ විනාඩි 45 වාඩිලා ඉන්නවා. ඒ ඉඳලා තාමත් අර සිදුවෙච්ච ඒ සංඥාවේ ගත්ත පුස ඔස්සේම දුවන හිතක් තමයි තියෙන්නේ. ඉතින් ඒ විදිහට අපි සාමාන්‍ය විදිහට තේරුම් ගත්තොත් ඒක තමයි කියලා හිතෙනවා අපේ මූලිකම පඩිපිලේ මුල් පඩි දෙක කියලා වගේ තේරෙන්නේ. ඒකම ඉහළට අනේක අපිට මම හිතන්නේ කතා කරන්න පුළුවන් වෙයි තවත් පස්සට කතා කරනකොට. දැලොත් මහත්මයා නිර්වංශයි. දැන් නිර්වංශන්නේ චිත්තමන් බොහොමකින් හොඳයි පැහැදිලි කිරීමත් විදිහට අපිට එහෙමනම් අපි තේරුම් ගන්න මේ ලෝභය ද්වේෂය මෝහය කියන ආකාරයෙන් මොන විදිහේද සිතක් පහළුණත් එතන තියෙනම මේ සංසාර ගමන ගෙනියනා වූ අකුසල සාගත සිතක් එහෙමනම් අකුසලයක්මයි කියන විදිහට තේරුම් ගන්න පුළුවන්. අපිට අපේ සම්තමන් පුත්‍රිකාද දෙකෙන් උන්ට අපි දන්නවා සියුම් හෝ උංචි හෝ සියුම් ඉතාම සියුම් හෝ ද්වේෂ සාගත මොහ සාගත රෝභ සාගත සිතක් ඇති වෙච්ච අවස්ථාව දත්තොත් ඒක සිතවද කිව්වාගේ නිවිච්ච හිතක් නෙමෙයි මේ කියන කාරණාව. අපි ඊගා කොටසට යොමු වුණොත් අර මේ ප්‍රාණඝාතය අකුසලයක් ප්‍රාණඝාතයෙන් වෙන්නේ කුසලයක් ආදී වශයෙන් ඒ දස අකුසල දස කුසල ගැන ඒ වගේ කියවිච්ච කොටසේ මම හිතනවා බොහෝ දේවල් තියෙනවා කතා කරන්න. එතන නම් අපි එතන තමයි වැඩිපුර ඉන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ ගැන පොඩ්ඩක් කතා කරමු. ඒකෙත් මට හිතුණා අර මුලින්ම කතා වෙච්ච හත එක්තරා කොටසකට අන්තිමට කියවිච්ච තුන අවිජ්ජා ව්‍යාපාද මිත්‍යා දෘෂ්ටි කියන එක තවත් තලයකටත් වැටෙනවා කියලා අපි ඒ පිළිබඳව පොඩ්ඩක් කතා කරමු. ඇත්තටම මේ ප්‍රාණඝාතයෙන් මම ප්‍රශ්නයක් ඉදිරිපත් කරමින් අහන්නම් මේක. මේ මොකද පෞගේ දවස්වල දිත් අපිට කර අවස්ථාවකදී හැමෝම මේ පංචිලෝ තරීර දන්නවද කියලා වගේ තැන්ගීමක් ඉතින් ඒක නිවැරදි කරගන්න හිතුනේ. මොකද සම බොහෝ විට පංචිල අරගෙන ඒක මන්න පානගතින් වෙන්නේ කියලා අරගෙන තමන් ඒ සිල් ගත්තා කියගෙන හිටියට යම් කිසි අවස්ථාවක සීලය බිනින්න අවස්ථාව සදාල අනිකුත් පසුබිම සියල්ල සකස් වෙච්ච වෙලාවේ තමන්ට ඒ සීලේ නොවිදින්න පුළුවන්කමක් තරමට ඒ සීලේ ප්‍රබලද කියන දේවල් අපිට ජීවිතේ පුදුලික ගුණ ගහලා තිනවා. දැන් පානාතිපාතා වර්මණය කියලා මේ පංචිල් අරගෙන භාවනාවට සරලව සම්බන්ධ වෙලා ගෙදර එනකොට මම සාමාන්‍යයෙන් සත්තුන් අතපත ගන්න කැමති කෙනෙක් නෙමෙයි. සත්තුන් අතපත ගන්න මම කැමති නෑ. ඒකකින් මොකක් හරි හේතුකින් එන දෙයක් සංසාරික පුරුද්දක් හැටියට. අතපත ගන්න මම කැමති නෑ. ඉතින් මේ හැබැයි කිසිම සත්තුන්ට වගේ වේශයක් කිනු නැහැ. මේ ඉතින් මේ මෛත්‍රියත් වැඩුණා මේ දවස්වල. ඉතින් පානත් පාතා පන්සිලිත් අරගෙන මේ භාවනා වැඩසටහන් ටිකක් ගෙදරිනකොට අපි සත්තුත්කම් කාමරේ පුරා කොම්බි වෙලා හරි කෝකර පුත්‍ර වෙලා හරි මොකක් හරි මේ තත්ත්වයක් තියෙනකොට හිතට එන අදහස ඒකට ඒකට හිතට ක්ෂණයකට හරි එනවා ඔබ මොකක් හරි අරගෙන මුම් මාට දාන්නවා වගේ හිතන එහෙම එනවනම් ඒක තත්ත්වය මොකද්ද එහෙම කරා නම් ඒක තත්ත්වය මොකද්ද කියන එක පැහැදිලි ගත්ත සීලේ එහෙම බින්දර දාන්න කරා නම් ඉතින් ගත්ත සීලේ කොද්ද ගත්ත සීලේ පරමාර්ථය අර අවස්ථාව ඉනකන් නොකර ඉඳීමද මේ සීලයක් ගන්න කෙනේ පරමාර්ථය ඒක කඩන්නා කැදින්නා වපති කඩනවා කඩන්න පසුබිමුනොත් නොසෙන්සාකල් හොඳයි එහෙම එහෙම ඉන්නකද මේ සීලය කියලා කියන්නේ අපි ඒ ගැන පොඩ්ඩක් කතා කරන්න පුළුවන් කියලා හිතුණා මම කැමති ගෞරවයෙන් යොමු වෙන්න කල්ලාන මිත්‍රයෙකුට බිල්ලු කොහක් නෑ ඔබතුමාට යොමු වෙන්න ඔබතුමාට මම දන්න මේ ගැන බොහෝ දල් කරක් කියලා තියෙනවා ඔබතුමා මේකේ මම කියු පැත්තේ අනිත් පැත්තට කරපුවා උදාහරණ ඔබතුම කලින් කිව්වා අපිට බොහෝ කලින් ඉඳන් ඔබතුමාට යොමු වෙන්න හැමදිනටම තෙරුවන් සරණයි අවසරයි සත්‍යජීතමනි මම හිතන චිත්‍ර මහත් සත්‍යජීතම ඒක බොහෝ වැදගත් කරුණු කිහිපයක් මම හිතන්නේ අපිට අවුරුද්දේ මුලින්ම පටන් ගන්නත් එක්කම මේ ආය අර නිකන් හිතට අල්පෙන් මේ ටික ඇතුළත් කරගන්නත් මේ මූලික දේවල් ආය ආය අහන එක වටිනවා. ඒ වගේම දැන් චිත්‍ර මහත්මයාත් අපිට හොඳ ආරම්භයක් ලබා දුන්නා. ඉතින් මම හිතන්නේ අර මේ කිව්වා වගේ අර දැන් තද ද්වේෂ තද ලෝභ ඒවා තියෙනවා නම් ඉතින් භාවනාවට වාඩි වෙන්න නම් ඕනේ නැහැ මට නම් නිකන් සාමාන්‍ය ජීවිතේ නම් මම දැන් හැරිලා බලනකොට මගේ ජීවිතේ ඒක නිකන් පිස්සුවෙන් වගේ ගත කරපු කාලයක් පිස්සුවක් වගේ නේද කියලා නිකන් මේ සම එහෙම හිතනවා ඇත්තට මේ තිබිච්ච කාල භාවනාවට වාඩි වෙන්න නොඋනත් භාවනාවට මට භාවනාවේදී නේම ඊට වැඩි ටිකක් සියුම් තත්ත්වයක් වගේ තමයි තේරෙන්නේ මම උදාහරණයක් වශයෙන් කියන්න අර ප්‍රතිමා කිව්වා වගේ ඇත්තටම බොහෝ උදාහරණ තියෙනවා මේවට කියන්නේ හේතුව තමයි මේ ජීවිතේ හම්බ වෙන හැම දෙයක්ම ඒවට නිකන් අර රිසෝර්සස් වගේ ඇත්තටම වැඩ කරන්න ඒව ටීචින්ග්ස් වගේ අර අපිට ධම්ම ජීව හම්බුනෝ කියන්නේ මේ කාට හරි ධර්මයේ ඒ පහළ වෙන්න ඕන නම් හිනගිරියක් පාත් වෙන්න කියලා ප්‍රාර්ථනා කරන්න. ඒ වගේ මම ඒ කියන එක නේ මම කියන්නේ. ඒ වගේ මේ ඉන්නේ කරදර ඔක්කොම ඒ වගේම ප්‍රශ්න මේවා ඔක්කොම ටෙස්ට් කරන්න මේ එන ඒවා. දැන් උදාහරණයක් වශයෙන් දැන් මේ මම දැන් මේ ළඟදී මට හම්ුණ බොහොම ලාභෙට යම් කිසි දෙයක්. හරි ලාභෙ මට අවශ්‍ය කරපු අවශ්‍ය කරපු උපකරණයක් දෙයක්. ඔක බල බල ඉන්නකොට ඉතින් අපි ඉතින් මේ මුළු ගොඩාක් මුදල් හදලා තියෙන අය නෙවෙයි නිසා ඉතින් ටිකක් ඔය බලාගෙනකොට ඉතාමත්ම අඩු මුදලකට. ඉතින් ඕක ගැන ඉතින් ලොකු සතුටකුත් හිතුණා. පස්සේ මම කල්පනා කරලා බැලුවා පොළුවට ආවේ අර සේරි වාණිජ තථාගතයන් වහන්සේ අර මේ රත්තරම් බඩු විකුණන ආභරණ විකුණන කෙනෙක් වෙලා හිටපු කාලේ උන්වහන්සේ අර පොඩි ගානකට දුන්නේ කුණක් ගත්තේ නැහැ නේ මේ එහෙම කොච්චර අවංකව ඒක කිව්වද කියලා මේක මේ මගේ මට වටින්නේ නැහැ මේක මෙහෙම හම්බුණා මට මේ දෙන්නවත් මේක මේ කඩියට ඇති වෙන්නවත් මයිගාව නැහැ කියලා උන්වහන්සේ දේශනා ඉතී ඒ වගේ පාරමිතා ප්‍රපු මේ තත්ත්වයන් ඉතී අපිට මට ඒක මතක් වුණා ඇත්තටම දැන් මේ වගේ දේවල් වුණා සියුම් දැන් ඒකයි කිසිම මේ ලොකු ලෝභයක් නැති වෙන්න පුළුවන් එතනදී අර ඒක සාධාරණයි මේ මිනිස්සේ ඒක ගන්නට දෙනවනම් නමුත් එතන වුණත් ඇත්තටම ඒ වගේ වුණත් ඉතින් අන්න ඒ වගේ තත්ත්ව වුණත් ටිකක් ඔළුවට හිත දෙනවා ටිකක් එහාට ගියාම ඒ වගේ හැමදේම දැන් ඔබතුමා කිව්වා වගේ සත්තු මරණේ වේවා ඉතින් ඒ වගේ තමයි දැන් මට උදාහරණයක් කියන්න පුළුවන් මගේ ඔය එක ගෙදරක මේ විකපු මේ ටර්මයිට් ට්‍රීට්මන්ට් එකක් කරන්න ඕනලා අන්තිමට බලනකොට ඒව කරන ඒවා ඉතින් කොච්චර කොහොම කරත් අන්තිමට ප්‍රාණඝාත අන්තිමට අත්තර දැන් මේ ගෙවල් කැඩිලා බිඳිලා විනාශෙලා ගියක් දැන් මම මේක කරන්නේ කියලා අත්තර දැම්ම. ඉතින් අන්නේ වගේ සමහරවට තීරණ ගන්න ඔබතුමා කියන්නේ කූඹි කියන්නේ දැන් ඔබතුමා කූඹි ගැන කතා කරා ඇත්තට මේ මගේ ගෙදර අපේ වෙනම කෝඩියල් පැණි මේව වෙනම තියෙනවා කූඹින්ට. මොකද ඒ අය එන්නේ කෑම හොයන්න ඔය එළියේ තැනක අවශ්‍ය වෙලා තැනට තීර තිබ්බාම මේ කාලේ ඒ කට්ටිය යනවා. කරදර කරන්නේ නැහැ. ඉතින් අන්නේ වගේ අපිට මේ ඒ වගේ දේවලුත් ඉතින් ඇත්තටම தத்துவத்தை எனவா மீக கட்டிப்புற கண்ண கொடுத்தீங்க ஏ வகையே அர பொம்மர் அழு தத்து இந்த அனி தத்துட்டுமா அன விதியர் தமா இத்தி கியந்தி இந்த அளவுக்கு மகாத்மியா கல்யாண மித்திர ஹெமோட்டோம் பிங்கிட்டி மியத் மாம் அப்பிம கரகத்த தேவனவே மீ வகை தேசன அஹலா ஏவ புகுனு கரல ஹிட்டி ஹிட்டகன ஆய் பரல பரல என தேவல் பரல தமாய் டிக்க டிக்க ஏ விதியட மீ சனசில்ல கத்திவிரத்தி தெருவன் சரணாய் තෙරුවන් සරණයි බොහොම පිං දුරු මාත්‍ය බොහොම හොඳ කාරණාවකට මම අස්මතු කළ දුන්නේ හොඳයි ඊළඟට අපි කොටසෙම තවදුරටත් ඉන්න ඕනේ මේ මුසාවාදේ ගැනත් කියනවා මුසාවාදෙන් වෙන්වීම කුසලයක් කියලා කියනවා මුසාවාදේ අකුසලයක් කියලා කියනවා මෙතෙන්දි මේ මේ මේ ආර්ය මුසාව කියලා කිව්වොත් තියෙනවද තවද එහෙම දෙයක් තියෙනව නම් මේ ආර්ය මුසාව කියලා එකක් තියෙනවද මේ මෙතෙන්දී එහෙම නැත්නම් මේ මුසාවාදී කියලා කියන්නේ අපි කවුරුත් කියන සත්‍යයෙන් බැහැර වූ බොරුවක් සාමාන්‍ය කෙනෙක් කියන ඒ වගේ එකක්ද ආගම සැකයක් තියනවාද එහෙම දෙයක් තියෙනවා නම් ඒ කොයි මට්ටමටද එන්න ඕනේ ඒව ගැන ගැළපෙනවා නම් කතා කරලා කමක් නැහැ මම වෙනස් කල්යන මිත්‍රෙකුට යොමු වෙන්නම් මේ කීප කාරණාගෙන එකතු වෙන්න අද ඉච්චරම අපිට මේ සුපුරුදු විදිහට කතා බහ කරන කටිය අඩුයි ඒක මම මතක් කරනවා ඒ නිසා මම කීප සැරයක් මේ කතා කරගුවාටම මානව මාත්මිය ඔබතුමීට මම යොමු වෙනද මොකටද පදුසි මාත්මිය නැහැ අද මානව මාත්මිය ඉන්නේ එතන ගොඩෙන් ඔබතුමීට යොමු වෙන තිරුවන් සරණයි සියලු දෙනාටම මේ ආර්ය මුසාව කියන්නේ මට කියන්න අබා මානව මාත්මිය පොඩ්ඩක් ඇහෙනවා අඩු මට හොඳේ ආර්ය මුසාව ගැන කියපු දෙයක් තමයි මට කියන්න තේරුමක් නැහැ නමුත් අද සාකච්ඡාව ගැන නම් ඒ ලෝභ ද්වේෂ දෙක අන්තිමට අර ඒ තුන්වෙනි කාරණය ගැන කියනකොට ඒ තමන්ට අඩුවක් නැහැ මේ අඩුව පුරවන්න අවශ්‍ය නැහැ වගේ කියන දැනුම එනකන් මේ තත්ත්වවලින් මිදෙන්න බැහැ වගේ නේද කියන එක තමයි හිතට ආවේ මේ සාකච්ඡාවට සමන් දෙනකොට මේ හැම දෙයක්ම මේ ලෝභය ද්වේෂය වගේ හැම දෙයක්ම මේ සිද්ධ වෙන්නේ තමන්ට නුදනුවත්ම වගේ සිද්ධ වෙන්නේ මේ අඩුවක් තේරෙන්නේ නැති අඩුවක් පුරවන්න හදන එක නිසා නේද කියලා වගේ කාරණයක් තමයි මේ හිතට තේරුම් ගත්තේ. තෙරුවන් සරණයි සියලු දෙනාටම දැන් එච්චරයි කියන්න තියෙන්නේ. බොහොම පිං තෙරුවන් සරණයි මාන මහත්මිය. හොඳයි. ඒ කාරණාවන් පිළිබඳව වෙනත් කල්‍යාණ මිත්‍රකත් එක්ක තියෙන පුළුවන් මම හිතන්නේ සම්ප්‍රප්පලාපේ. සම්ප්‍රප්පලාපේ කියන දේ අපි තරම් ප්‍රධානම කන්න නැති කොටසක් වෙන පුළුවන් නමුත් ජීවිතේ කොපමණ වෙලාවක් දවසක් ගත්තොත් සම්ප්‍රප්පලාපයෙන් වල යෙදෙනවද කියලා හිතන්න වටන අතරම සම්ප්‍රප්පලාවකින් දේ හරියට තේරුම් ගත්තොත් අපි ඒකත් අද තේරුම් ගන්න බලමු නැවතත් සතුටුමත් කියමු නම් අතන මොකද්ද සම්ප්‍රප්පලාපය කියලා කියන්නේ මොකක් මොනවද සම්ප්‍රප්පලාප නොවන්නේ කියලා නැත්තම් ඊට ටික සම්ප්‍රප්පලාප කියලා දැම්මොත් බොහෝ දේවල් සම්ප්‍රප්පලාප හැටියට තමයි තියෙන්නේ ඉතින් මේ අපි කොහොමද විශේෂයෙන් මේ කාලේ කච්චියක ඇති සාදයන් නැති පවුල් වල වක්කින් හේතුවෙන් වට යන්න වෙනවත් ඇති වෙනස් පුද්ගලෙක් කියලා නොයා ඉන්න තත්ත්වයටපත් නොවි යන්න වෙනවා සමාජයට. ඉතින් ඒ වුණා ඒ කොහොමද මේ මිනිස්සු සමග ඇසුරු කරන්නේ මේ තමන් අහන්නත් චුනන්දු නැති දේවල් වලට කතා බහට සම්බන්ධ වෙමින් මේ දේවල් ගැන කෙටියෙන් අපි අවධානය යොමු කරමු. අර අවසාන තුන්ට යොමු වෙන ඉස්සෙල්ලා මම ගෞරවයෙන් යොමු වෙන චන්දන මහත්මයාට ජපාන සම්බන්ධ තේරුම් සරණයි සියලු දිනාටම ඒ වගේම සුබලුත් අවුරුද්දක් වේවා සියලු දිනාටම. මම ඇත්තරමිතින් ලෝභ දේශ මෝහ සමා අපිව හැමදේම තලා පෙළන්නේ මට ඒ විදිහට තමයි තේරෙන්නේ. මම මොනවහරි ප්‍රශ්නයක් ආපහම මේ සියලු දේම මිදිලා හිත නිදහස් කරගෙන ඉඳ හදන අවස්ථාවවලදී මට හොඳට තේරෙන දෙයක් තමයි මේ මාව සලාපෙන්නවා වෙනත් අදහසකින් වෙනත් චිත්තයකින් හෝ වෙන විදිහකට හැම වෙලේම සලාපෙන්නවා. මේක ගැන තව ටිකක් ගවේෂණය කරලා බලපුවම මේක තමයි මේ ලෝභය එක්කෝ ද්වේෂය එක්කෝ මෝහය. මේක මේ මේ මේ තුنين අපිට බේරෙන්න මට නම් බේරෙන්න බොහොම අමාරුයි බොහෝ වෙලාවල. එනිසා හැම වෙලේම මේ හැම වෙලේම පීඩාවටපත් වෙනවා, අසහනයටපත් වෙනවා. මේ මොන කාරණේ කිව්වත් මේකේ මූලිකව තියෙන්නේ මේ தත්වෙමයි. නමුත් දැන් අපි වෙනත් භාවනා අපි කරන්න නිසා, නිතරම කල්යාණ මිත්‍රයන්ගේ මේ වාගේ දේවල් ඇසෙන නිසා මෛත්‍රී භාවනාවෙන් මේක පොඩ්ඩක් හෝ යටපත් කරන්න පුළුවන් බවක් මට තේරෙනවා. මම ඒ වාගේ විලාවට මම තීරුදේ අමතක කරලා මෛත්‍රී භාවනාව කරන්න උත්සාහ කරනවා. මගේ මට සාමාන්‍යයෙන් මේ මගේ ශාරීරික තත්ත්වයත් ඊතරම් හොඳ නැති නිසා ශරීරයත් මට බොහෝ වෙලාවට වද දෙනවා. නමුත් මනසට විශාල වදයක් වෙනවා මේ ශාරීරියේ දේවල්. එතකොටත් ඒකටත් බලපාන්නේ මේ ශරීරයේ තියෙන කැමැත්ත කියලා තමයි මම හිතන්නේ. මේකෙන් වෙන් වෙන්න නම් සම්පූර්ණ හිත නිදහස් කරගන්න උත්සාහ කිරීමේදී අද ඒ කුසල තත්ත්වය, ඒ අකුසල තත්ත්වය අපි දිනු කරගන්න නැත්නම් මේ කුසල තත්ත්වය හිත දිනු වෙනට ඉන්න බැයි නම් හැම වෙලේම මේ පීඩාවටපත් වෙනවා. මෙතනින් මිදෙන්න නම් අපිට තව තවත් මට නම් තව තවත් මේ ධර්මයේ දිනු කරගන්න ඕන වෙනත් කිසිම කිසිම ක්‍රමයකට මේ සත්‍යයේ දින මේ මෙතනින් මිදෙන්න බෑ. එතකොට වෙනත් කෙනෙකුට ඕන අපිට සල්ලි ටිකක් දුන්න හැකි. අපිට කැම ටිකක් දුන්න හැකි. මේ විලාවට අපිට පොඩි සතුටක් ඇති වෙන්න පුළුවන් මට. නමුත් මට තේරෙනවා ඒ අස්සිනු මාව සලාපෙන්නවා මේ ලෝභ දේශ මොහ. මොකද මේක මේ කුසල් සත්‍යයේ ඇති කරගන්න උත්සාහ කරනකොට මම බොහොම උත්සාහ කරනවා. ඒකට උපකාර වෙනවා මේ කල්යාණ මිත්‍රයෝ තම දිනාම කියන දේවල් කරන දේවල් විතර. අපි මේ බණහන බණ කියන්නේ අපි ධර්ම සාකච්ඡාවට සම්බන්ධයට ඉඳපුවාම මම කතා නොකරත් අනිත් කල්යාණ මිත්‍රයන් අහන ප්‍රශ්න මට සමාන. මේ නිසා මම බොහෝ වෙලාවට කතා නොකර ඉඳ තමයි උත්සාහ කරන්නේ. ඒකට සම්ප්‍රප්ලාපණම් දැන් කියන්නේ මම නොකියන බොහෝ උත්සාහ කරනවා මේ මේ ධර්මයේ දැනගන්න කලින් නම් දවසේ සම්ප්‍රප්පලාම තමයි ගියේ කෙහෙටි. දැන් නම් ඒක කරන්නේ නැහැ. මම සියලු දිනාටම තිරුවන් සරණයි. මම වැඩියක් කිවන් නිවැරදි කරා. තිරුවන් සරණයි චන්ද්‍ර මහත්මයා. මම හිතනවා මම මේ අවස්ථාවේදී කවුරුන් සත්‍යීතුමාට යොමු වෙනවා මේ සෝතුදේශනා කොටස් තියෙනවා. ඉන්න අනුතුර අපි අනිත් කල්ලන් ඉදිරියට යමු. සත්‍යීතුමානි මෙතුවක් කියලා කතා බහට ලොක්කච්ච කාරණාවත් සම්බන්ධ කරගෙන ඒ වගේම මම එක ප්‍රශ්නයකුත් එකතු කරන්නම්. එකට සත්‍යතුමානි දැන් අපි මේක මුලින්ම කියනකොට ලෝභය, ද්වේෂය, මෝහය, අකුසලයක්, අලෝභය, අද්වේෂය, මෝහය කුසලයක් කියලා එකතැනක කියනකොට මුල තුන අවසාන තුනේදී කියනවා අවිද්‍යාව කියන්නේ අකුසලයක්, අනවිද්‍යාව කුසලයක්, ව්‍යාපාදී අකුසලයක්, අව්‍යාපාදී කුසලයක්, මිත්‍යා දෘෂ්ටි අකුසලයක්, සම්මිය දෘෂ්ටි කුසලයක් කියලා. ඉතින් ওই තුනයි අර කලින් තුනයි අතර බොහොම සමාන්තරකමකුත් පේනවනේ. ලෝභය එක පැත්තකින්, මේ පැත්තෙන් අවිද්‍යාව, අර පැත්තෙන් ද්වේෂය කියනකොට උඩ තුනේ ද්වේෂය කියනකොට යට තුනේ කියනවා ව්‍යාපාදය ගැන, උඩ තුනේ මෝහය කියනකොට යට තුනේ කියනවා මේ සම්මිය දෘෂ්ටි එහෙම මිත්‍යා දෘෂ්ටි ගැන. ඉතින් ඒ නිසා මේ තුනේ සම්බන්ධකමක් එනවා. නමුත් වෙනස්කුත් තියෙන හින්දා මේ තැන් දෙක තියෙන්නේ. අපි ඒ ගැන පොඩ්ඩක් අවධානය යොමු කරලා කතා කරමු. සම්මා සම්බුදු සරණයි, තථාගතයන් වහන්සේට নমස්කාර වේවා. දැන් මෙතෙන්දී අපි ආයෙත් සිහිපත් කරගනිමු වචේ මේ වෙන ආගමක වෙන ධර්මයක් ඔස්සේ සත්‍ය අවබෝධය සඳහා යන කෙනෙක්. ඒ කියන්නේ අපි අන්‍ය ආගමිකයෙක් කියලා කිව්ව මේ කාලේ පාවිච්චි කරන වචනේ වච්චිකොත් එහෙම කියන්නේ. එතකොට එයා බුදුහාරොත් හම්බෙන්ට ඇවිල්ලා බොහොම කලකට පස්සේ කතා කරලා තියෙන. එයා කියන මුඟක් කලකින් හම්බුනේ. ඉතින් নমස්කාර කෙරේවත් නැහැ. පැත්තින් වල කතා බහ කරනකොට එයා එයාilla මට කෙටියෙන් කියන. මට කියන්න මොකද්ද කුසලය, මොකද්ද අකුසලය කියලා. ඒ කුසල අකුසල කියන වචනේ අපි දැන් දන්නවා මේ සාකච්ඡාදී අපි අවුරුදු 7-8ක් තිස්සේ සාකච්ඡා කරනවා. එතකොට බුදුහාම කියන මට ඕනම් පුළුවන් මේක දීර්ඝ වශයෙන් උත් කියන්න, කෙටි උත් කියන්න, ඒ වුණාට මම ඔයාලට කෙටියෙන් කියන්නම් කියලා කිව්වා. ඒ මුලින්ම කිව්වා මේ කාලඟ තියෙනවා ලෝභ දෝෂ මෝහ කියන එක. බල්ලෙක් ළඟ තියෙනයි. ඒ සත්ත්ව නාම රූප සංතතියක් ගුලියක් ඇටියෙත භවත වැචිච්ච පැවැත්මට අහුවෙච්ච මේ පුද්දල භාවයකට තියෙනවා ඒක. ඒකේ තියෙන ක්‍රියාදාම තුනක් තමයි ලෝභ දෝෂ මෝහ කියන්නේ. එතකොට ඒක තියෙනවා තියෙනවමයි එතකොට ඕන කෙනෙකුට. එතකොට ඒක කාටක් තියෙන දෙයක්. ඒක හපංකමක් නෙවෙයි. අර හෝඩිය පන්ති වැඩක් කිව්වේ ඒකයි හපංකමක් නෙවෙයි. ඒක කාටක් තියෙනවා. ඒක පැවැත්ම සඳහා තියෙන දෙයක්. දැන් පොඩි දරුවෙක් ළඟ තියෙනවා නම් ඒ පොඩි දරුවා මව් කිරට එකතු වෙන එක, ඊට පස්සේ බඩගින්න හමාදන එක, ඒ වගේ ඒවා ඇවිල්ලා ඊට පස්සේ එයා ඉගෙන ගන්න මෙහෙම කරනවා කියලා. ඒතර ද්වේෂ කියන ඒවා, ලෝභ කියන ඒවා ඊට පස්සේ එකතු වෙනවට. ඒතර මේ පැවැත්මේ මූලිකම ස්වરૂපයන් ඒවා. ඒ පැවැත්මට අහු වෙන જાති. අත්‍යවශ්‍යම නෙවෙයි නම පැවැත්ම තියෙන එක තියෙනවා. තියෙන්න ඕනේ ඒකට. එතකොට ඒක හපංකමක් නෙවෙයි ඒක. ලෝභ තියෙන එක හපංකමක් නෙවෙයි. ඒතර අපි හපන්නු නෙවෙයි ඒකට. ඒක උජාරු වෙන්න අපිට පුත්තානම් කතා කරන්න දෙයක් නැහැ. අපි බෞද්ධයෝ, අපි සිංහලයෝ, අපි හොඳ බෞද්ධයෝ. එහෙම කතා කරත් දෙයක් නැහැ. මොකද ලෝභ දෝෂ මොහ කියන මූලිකම තත්ත්වයන් තාම අපිට අර ඉවවගේ අපිට වද දෙනවා අයවා. මේ බුදුන් දින කොටත් ඒක වද දෙනවා. භාවනා කරන කොටත් වද දෙනවා ඒක. ඒකට ඒ වගේන අවධානයෙන් තියෙන එක තමයි අමෝහ කියන එක තියෙන්නේ. ඒ හින්දා තමයි ලෝභ කියන එක ආවහම ඒව මූලිකම ස්වરૂපේ අපි දැන් දන්නවා කියන එක. ආවහම කරන්නේ ජාති. ද්වේෂය ආවහම කරන්නේ ජාති. මෝහය ආවහම කරන්නේ ජාති තමයි ඊළඟ 10ට දැම්මේ. බුදුහාමර ආරයත්තට කෙටියෙන් කියන්න හදන්නේ මේක ලෝභ දෝෂ මෝහ තියෙනවා නම් ඒව තාම අවාසිදායක. දැන් කුසල අකුසල කියන එක අපි වචන දන්නවා. දැන් ඒක අර දක්ෂ ක්‍රියාව නැත් හෝල්සම් ස්කිල් කියා, ඊට පස්සේ පාප කියන එකට, පුණ්‍ය කියන එකට ගිහිල්ලා අපි දන්නවා ඒක බෙදිලා යන හැටි. එතකොට අපි ඒව ගැන නෙමෙයි අද කතා කරන්නේ. කතා කරන්න ගමන් මාර්ගයේදී මට මූලික වශයෙන් බාධා කරන ගමන් මාර්ගය කියන අර කලින් කිව්වේ කල්යාණ මිත්‍රයා, මේක සුවේ විනාශ කරන જાති. ඒක සුවේ විනාශ වෙනවා. ඒතොටි සුවේ විනාශ වෙන මූලිකම ස්වરૂපයන් තුනක් ඇතුලේ තියෙනවා. මැෂින් කතා තුනක් කැරකෙනවා මයි ඒක ඇතුලේ. ඒවා පිටපණින්ට ක්‍රම තියෙනවා. ඔය දැන් සත්ඝාතනයේ සම්පප්පලාප වගේ જાති මඩපුර කතා කරේ. එතකොට ඒ වගේ જાති එන්නේ අර ලෝභ දෝෂ මොහ පදනම ඉඳලා. දැන් එතකොට මේවා ටික තමන්ටත් අනුන්ටත් දෙගොල්ලටම අවාසිදායක වෙන විදිහට පිටපණින් නැතුෙන්න තියාගන්න එක තමයි ඊළඟ කුසලයේ හැටියට බුදුහාමර කියන්නේ. පානාතිපාතේ එතකොට අකුසලයක්. ලෝභ සහ ද්වේෂ නිසා කියන මෝහ පදන මේ නිසා. ඒත් ඒකෙන් අයින් වෙන එක හපංකමක්. දැන් මේ හපණෙක් වෙන්න තමයි දැන් අවශ්‍ය වෙන්නේ. බුදුහාන්ට ආදරෙයි බුදුහාම මෙහෙම කිව්වා මම මේක කරන්න. අදින්නාදාන කාමීසු මිච්ඡාචාර පිසුනා වාචා පරුසා වාචා මුසා වාදේ ඒ වගේ යටි. දැන් එතකොට අපි හිත මම මේ කියනවා නෙවෙයි, මේ අවුරුද්දටම අපි ආයේ ඒ ටික නොකිය ස්ථිර වශයෙන් අදිෂ්ඨාන කරගත්තොත් මොකද වෙන්නේ? එතකොට කැඩෙන එක විතර සම්බන්ධ කරගන්න. කැඩෙන එක විතර, කැඩෙන එකක් තියෙනවා නම් මගේ අතින් කරනවා, මම ඒක විතරක්. දැන් පාණාතිපාතා බුද්ධං සරණං ගච්ඡාමි, ධම්මං සරණං ගච්ඡාමි, සංඝං සරණං ගච්ඡාමි, ඊට පස්සේ ဒුත්‍යම්පි බුද්ධං, ඒ ටික තත්‍යම්පි කියලා. ඊට පස්සේ පාණාතිපාතා වීරමණී සික්ඛාපදං සමාදික්ඛං කියලා තමන් ඒක මගෙන් අතින් කැඩෙනවද නැද්ද කියලා බලාගෙන එහෙනම් ඒක ඊට පස්සේ අදින්නා දානාව කෙරෙන්නේ නැත්තම් මම ඒක සද්ද නැති ඉන්නවා. මම කරන්න තියෙනවා මම ඒක ආය සමාධියම් කියන්නේ නැහැ කියලා. මම මේ අවධානය යොමු කරන්න විතරයි කියන්නේ. සංස්කෘතිම සපා කියන කෙනෙ මේ හොඳේ. ඒක වර්ධීර තේරුම් ගන්න. දුකාමිස මිච්ඡාචාර කියන්නේ වෙන්නේ නැත්තම් අපි ඒක කියන්න ඕනේ නැහැ ඒක ඊට පස්සේ. දැන් වැඩිපුරින් මුසාව ආදානං ඔන්න එතෙන්දී ආයෙත් හිතලා බලන්න ඕන. දැන් මේක මගේ අතින් කෙරෙනවාද? දැන් මම මේක අධිෂ්ඨාන පූර්ව සමාදන් වෙන්න ඕන නේද එහෙනම් කියලා ඒකට වැඩි අවධානයක්. ඒතර සුරාමීර වෙන්නේ නැත්තම් ජීවිතෙ මේක අයින් කරලා නිකයි කියන්න ඕනේ නැහැ ඒකට. කියන්න ඕනේ නැහැ කියලා කියන්නේ මේ සංස්කෘතින් වශයෙන් ඉපා කියන එක නෙවෙයි කියන්නේ. ඒ වගේ જાති කියන්න ඕනේ ති. අවබෝධය සඳහා අවශ්‍ය තැනදී මේ උස්කාගාර සංතාවේ භාවනා අභ්‍යාස වැඩසටහන් දෙන්න කියලා එක ධර්ම කාරණා කියලා දෙන්න ගිහිල්ලා ඉතින් ඔක්කොම කිත්ලා පානාති පාතයි කියලා මං හතර වෙනි එනකොට නතර කරලා බෙල් එකක් ගැහුවා එකක් පස්සෙනි කියන්නේ ඒක සමහර ඇතු තරහ වුණා පස්සෙනි කිව්වේ නැහැ කියලා ඒක සම්පූර්ණම නාපුණ ඒක අභියෝගයක් කරා කියලා මං අවධානය යොමු කරගන්න කියලා එනමුත් ඒ අවබෝධය ඇති කරගත්ත ඇත්තෝ ඒ දාමනතර කරගත්ත නතර කළා සමහර රැකියාවිනුත් අයින් වෙලා කියලා ඒක අවබෝධය ආපෙත් අර ඒ එතකොට එතෙන්දී දැන් නම් ඒ සංස්ථාව නැහැ ශ්‍රී ලංකාවේ නමුත් හිතලා බලන්න අපි ඒ වගේ දෙයක් වෙනකොට අපි අර බුද්දර කියනවානේ මිසක් නෙමෙයි මං බුදුහාමගේ ශ්‍රාවකේ කාර්ය ශ්‍රාවකේ මම මේ දෙය කරන්නේ කෙරුණොත් මේක ආයෙ රිපෙයා කරනවා කියලා කතාවක් හිතන්නත් එපා මගේ අතින් කැඩෙනවා ආයෙ රිපෙයා කර ගන්න ඕන මේක ෆික්ස් කර ගන්න ඕන එහෙම දෙයක්වත් නෙමෙයි මෙතන තියෙන්නේ අදිස්ථාන පූර්වක තථාගතයන් වහන්සේ කියන මේක අකුසලයක් මේක කුසලයක් දැන් කුසලයේ අකුසලයේ කියන එක තමන් නරක කෙනෙක් හොඳ කෙනෙක් කියන ඒකට ලා ගන්නත් නැතුව මම බුදුහන්ට ආදරේ කියනද බුදුහන්ට ආදරේ නැති කෙනෙක්ද ඒ දෙකට දාලා බලන්නට ඕන එතකොට අර ඒ සම්බන්ධතාවයේ ආවම තමන්ට වෙන අර දැන් කිවි අර සත්‍යයන් ඝාතනය කියලා ඒ වගේ දේවල් ලොකුම අභියෝගයක් වෙනවා මේ කාලෙ මෙහි සිටලා නම් එතකොට මේ ඉරේලිය ටිකක් වෙනකොට පුංචි බෝධියක් තියෙන බෝධිය අර ඉරිලි පැත්තට හසුර දාපු ගමන් ඒක ඇතුළට ඒකට සත්තුන් එනවා එතකොට ඒක ලොකු අභියෝගයක් බෝධියටත් ආදරේ ඉතින් එතකොට හිතෙන්නේ බෝධිය තියෙන නිසා තමයි මේක වෙන්නේ සායකත් එක තියෙන අල්මයින් කරනවා කියන කතාව වෙනවා ඉතින් ඒ වගේ එතකොට ඒව අභියෝගයක් ඉතින් ඒකටත් හිත චංචල වෙනවා නම් ඒ කෘමින් එන එක ගැන එතකොට මට අමෝහ කියන එක ඇවිල්ලා තියෙන දැන් සතිය කියන එක මතු වෙලා තියෙනවා ඒකන වැඩි අවධානයක් යොමු කර ගන්න ඕනේ ඊට පස්සේ මුසාවාදත් එහෙම පිසුනා වාදත් එහෙම සම්පප්පලාම කරන්න වෙනවා නම් අර කෝපි බොන්ටනෝගේ ඉන්නවා කියලා කියෝ වගේ සමහර ඒවා අකමැත්තෙන් හරි ඇයින් කරන් දෙනවා ධන සංගණිකාරාන්තාවේ තනිකම කියන නිසා තමයි ඒක වෙන්නේ ඒ තනිකම නිසා තමයි වෙන්නේ ඉතින් තනිකම නිසා ඒ වටේ වෙන්නේ එතකොට තමන්ට තේරෙන හැබැයි තමන්ට තේරෙන ගතියක් එනවා අන්තිමේදී මේක වෙනවා කියලා අනිත් ඇත්තන්ටත් ඒක තේරෙනවා එතකොට ඒ කතා බහට නෑ ඒක අර ආචාන් බ්‍රම්කි වගේ සමහරවිට අපිට කුණු කූඩයක් තියෙන්න ඕන මේ පතුලක් නැති. ඉතින් මේ විශේෂයෙන් භික්ෂුන් වහන්සේලා වුණා මේ ගොඩක් ඇයි කතා කරන්න තියෙනවා. ඉතින් කතා නොකළත් බෑ. ඒ කියන જાති ඔක්කොම ඒ සමහරට කියන්ටත් ඇරලා අර තමන්ගේ තියෙන මේ කුණු කූඩයක් ඒකට දාන හැබැයි පතුලක් නැති කුණු කූඩයක්. මේක එහෙම යන කුණු කූඩ වුණත් තියෙනවා. වගේ ඩිලීට් කරන්න පුළුවන් જાති තියෙනවා. ඒවා මේ තව වෙනම චිප් එකක් තියෙන එක ගලවලා විසිකලාම හරි ඒ වගේ. දාතියනකොට හැබැයි තින් සතිය අවශ්‍ය වෙනවා. එතකොට අර ලෝභ දෝෂ මෝහ මත ක්‍රියාත්මක වෙනවා. දැන් අපිට ශරීරයක් තියෙනවා නාම සහ රූප වැඩ කරනවා මේ. ඒ වැඩ කරනකොට අර අත්ත්‍යබ්යාබාධය, පරව්‍යාබාධ, උභ්‍යබ්යාබාධය කියලා කියන්නේ. ඒක එන්ටර් ඒකට අයිතිනේ තමන්ටත් අනිත් අයටත් දෙගොල්ලටම කරදරයක් වෙනේ වගේ අයින් වෙන එක තමයි ඊ දෙවෙන් ඊළඟ 10 සිද්ධ වෙන්නේ. එතකොට සමහර ඒවා වචනේ. කට පාවිච්චි වෙන්නේ නැහැ දැන් සතෙක් මරන්න කට නෙවෙයි පාවිච්චි වෙන්නේ අත. පය ශරීරය. එතකොට ඒ නිසා තමයි අර කයින් කරන අකුසල් කියලා කියන්නේ. ඒ අපි දන්නා ඒකයි ඒව ගැන කතා නොකර. ඊළඟට වචනෙන් කරන අකුසල්. වචන කිව්ව දිව තියෙන, තොල් තියෙන, උඩු තල්ල තියෙන, අට තල්ල තියෙන, උගුරෙන් තියෙන ඔය ටිකෙන් කියනවා. අර සංඥා ටිකක් හසුරු වෙනවා. ඒර මම විශේෂ වෙන්නේ නේ කි වෙන්නේ. ඉතින් ඒව හිතෙන්න ඕනේ. විශේෂ වෙන්න පුජ්‍යලෙක් හදාගත්තාම එතන විශේෂත්වයකට පත් වෙන්න උනහම උසාවාදා කියනවා ඒ විශේෂත්ව රැක ගන්න. ඒ වගේ જાති තියෙනවා අපිට. ඒ නිසා ඉගෙන පරිස්සම් වෙන්න වෙනවා. එතකොට පිසුනා වාචාත් එම් පිසුනා වාචා කියලා කියනකොට කවුරු හරි දෙන්නේ බිඳුවන්. සමග්ගීකරණ වාචා නැතිකම. එතකොට අපි ඒව දන්නවා බුදුහාම මොකද්ද කියන්නේ කියලා. එතකොට මේ ඇත්ත බිඳවන්ට ඒ ඇත්ත බිඳවනා කියන්නේ ඒ මිත්‍රත්ව විනාශ කරන්න කට කියන જાටි සම්බන්ධකම්. ඒ නිසා හැබැයි අනුත්කරණ කිවිෙන් සමහරකට කරන්න ඕනේ, ඒකේ කරන්න ඕනේ, ඒකට කියන මෙත්තා වචී කම්ම කර්මය කියලා. මිත්‍රත්වයෙන් කරන වාචසික ක්‍රියාවාක්‍යය පරිසං කරන එක. අපි තමගේ දරුවේ නුසුදුසු කෙනෙක් එක්ක ඇසුරට යනවා නම් ඒ කෙනෙක් Taman දන්නා යාට වැඩිය මෙයා මෙහෙම කෙනෙක් මෙයා මෙහෙම කෙනෙක් එයාට කියනවා අනුතුරුංග වෙනවා රතු ලයිට් එක දානවා ඒක කේලන්නේ නෙලි ඒක කේලන්නේ එතන මිත්‍රත්වයේ තියෙන ඒ වගේ දේවල් ඉතින් මේක එහෙමයි අර මුසාමෝස ධම්මේ ආරි මුසා නාරි මුසා කියලා කතාව ගන්න එපා. එහෙම එකක් මෙතෙන් ආචාර ධර්ම විතරයි මෙතෙන් තියෙන්නේ. ඒ නිසා ඒක මෙතෙන්ට අවශ්‍ය නැති කතාවක්. ඒක අපි දන්නවා මේ ධාතු බංක සූත්‍රයේ බුදුහාමුදුරු කියා දුන්න ක්‍රමය. ඊට පස්සේ අවිද්‍යා ව්‍යාපාද මිච්ඡාදිත්‍ය එතම ලෝභ දෝෂ මොහොමේ අවිද්‍යාව කියලා කියන්නේ අරක අර ලෝභ දෝෂ මොහ කියන මූලික එලමන්ට්ස් නිසා ඇතිවෙන ලෝභන් එකෙන් ඒක පින්තූර මවමව කත් නාට්‍යයක් හදෙනක තම අභිජ්ජාව කියල කියන්නේ. මේක තියෙනවා නම් මේම හොඳයි. මං තව තැනක ගියක් දැක්කා. ඒ කට්ටේ කොරිඩෝරක මෙහෙම තිබුණා. ඒ කට්ටේ පෝච් එක මෙහෙම හදලා තිබුණා. මම මෙහෙම කරන්න ඕන මෙහෙම කරන්න ඕන නේද මං ඒකේ සැලසුම් කරනවා. තියෙන එක හොඳටම ඇති. තව කෙනෙකුට තමන්ගේ ආඩම්බරේ පෙන්වන්න. ඉහළ බව පෙන්වන්න. එයාට වඩා මත්ත සල්ලි තියෙනවා කියලා පෙන්වන්න. එහෙම නැත්නම් අනිත් නෑදාන්ට වඩා මම මේක පෙන්වන්න ඕනේ. එහෙම හිතලා කෙරෙනවා නම්. එහෙම දැන් අනිත් ඔය රල්ලෝබ ඒ වෙනවා කියලා මට නම් හිතෙන්නේ නැහැ. නමුත් ඒවත් එන්ඩීඩ තියෙනවා. සත්‍ය අවබෝධයේ කිට්ටු කරගත්ත කෙනෙක් මල මිනිහක් දැකලා කාමයේ තුනයි කියන ලිංගික කාම. ඒකින් සයි වාකින් අමුතු දේවල් නෙවෙයි ඒක. එතකොට ප්‍රපංච ලෝභ සහගත වෙන જાති තු තණ්හාදීත්‍යමාන ප්‍රපංචිකේ ওই ප්‍රපංච ඇති කරගන්න මුලක් හදාගන්න එක තමයි අවිජ්ජාවෙන් සිද්ධ වෙන්නේ. ව්‍යාපාදෙන් සිද්ධ වෙන්නේත් එතකොට දේශ සහගතව ඒ විහිංසාවටත් එක්ක ගිහිල්ලා ඒක එනේ. මිත්‍යාදීත්‍යයේදී ඒක තවත් අර ලෝභය නිසාම පවතින්න ඕන නැත්තම් නොපවතින්න ඕන පවතින්න ඉච්චරා පුජ්ජලෙක් වෙන්න ඕන. ඒ පුජ්ජලයා වෙන්න නම් රූප වේදනා සංඥා සංකාර විඥාන ටික අල්ලලා තියාගන්න ඕන. ඉතින් වචේ නොකියවත් ඔය ටික තමයි ඇතුළේ කැරකෙර කියන්නේ. වචන දැනගන්න ඕනේ. මෙතන තියෙන්නේ පහක් රූප වේදනා සංඥා සංකාර විඥාන. ඒක ඇත අභිනන්දනේ අභි කරන විශේෂයෙන් වින්දන සහ සංඥාවලට. ඒ වින්දන සංඥාවට සංඥාවට අභිනන්දනය කරනවා ඒක වින්දනයක් දෙන නිසා. ඒ වින්දනේ දෙන්නේ මට ශරීරයත් එක්ක තිබුණා. ඒ නිසායි ශරීරය ඇලුම් කරා. මේක ඉතින් 2009 දී 8 දී 9 දී 10 දී මෙයා ගැන කියනකොට කිව 2015 වෙනකොටත් මේ මේ දැන් 15 ගිහිල්ලා කැලෙන්ඩරේ ඉතින්. තාම එතකොට උත්සාහයක දෙනවා කියන එක තේරුම් ගන්න. තාම තාලාවත්තු කතා අනභව කතා නැහැ. අර අනභවයට ගිහිල්ලා නැහැ. ආයෙත් මතුවෙන්න පොහොර තියෙනවා ආයෙත් පළ මතුවෙලා එනවා තණ්හාවේ පළ එනවා වින්ටර් එක ගියාම අපහු ස්නෝ ටික දීවල ගියාම ඉරේනකොට එනවාගේ මෝඩකම එනකොට මතුවෙන්න එන පළ තියෙනවා තන් ද්වේෂ පළ මෝහ පළ රාග පළ ඒ වගේ ජාති. ඉතින් ඒක ගැන අපි දැක ගැනීමක් ඕනේ. ඒකට අර සම්මාදිට්ඨි මිච්ඡාදිට්ඨික මිච්ඡාදිට්ඨි කියලා කියන්නේ මති මතාන්තර අදහස් උදහස් ආගම් ಜಾති ශාරීරියේ ස්ත්‍රී පුරුෂ බව ස්වාම පුරුෂයා භාර්යාව දරුවෝ බැංකු ගිනි වගේ දේවල් ස්ථාවර උදව්පකාරකයෝ කියලා හිතා ගන්නවා. ඒවා ඕන උමනා ಜಾති පවතින්න. නමුත් ඒවා ස්ථිරව හේතු වෙන්න පුළුවන් ಜಾති නෙවෙයි. ඒක උදව්වට තියෙන ಜಾති විතරයි. දැන් කාර්කේ ටයර් ටික තියෙනවා ටයර් ටික ගලවගෙන ඇවිල්ලා ඇඳට තියාගන්න ඇනියත් ඒක තා ඒක ගරජ් එකේ නැත්නම් කාර්කේ එකේ ෆිස් කරලා තියෙනවා ඒකේ තියෙනවා ඒ වගේ જાති තියෙනවා අපිට ඒතුවට අර ලෝභ දෝෂ මෝහ ටික අලෝභ දෝෂ මෝහ ටික ක්‍රියාත්මක වෙන්නේ 10ක් තමයි කීවේ වචනින් ඒතකොට මේක ආචාර ධර්මයක් ගැන තමයි කතා කරන්නේ මුල් හරියේදී ඊට පස්සේ බුදුහාමර කියනවා මේ ටික තේරුම් ගත්ත එක්කන පරම සත්‍ය අවබෝධය කරා කියලා. එයාට මොකද එයා කෙටියෙන් කියන්න කියලා ඉල්ලුවේ. එයා කෙටියෙන් කියන්න කියලා ඉල්ලුවේ. ඊළඟ ටිකේ යනකොට තේරෙනවාට බුදුහාමර මම ඊළඟට කියන්නම් එතකොට. චිත්තතු භවං ගෞතමු. ඊටපොට වචික කියන හොඳටම ඇති ගෞතමයන් වහන්සේ. ওই ටික හොඳටම ඇති. චිත්තතු. ඔච්චන අමනාපින් කියනවා ඇති ඇති හොඳටම ඇති. එතකොට හුඟක් කාලෙකින් කතා කරන්නත් එන්න ඇත්තේ ඉතින්. ඉතින් මෙහෙම හුඟක් කාලෙකින් ආවෙක් කෙනෙක් එක්ක මෙච්චර කතා කරන්න බුදුහාමුදුරු කතා කරන්න තීරණය කරගන්න කවුරුත් එක නතර කරන හරි නැහැ නේ. කොත් තථාගතයන් වහන්සේගේ තීරණේ ගන්න මෙයාට තේරුමක් කරන්න පුළුවන් නිසා. ඊට පස්සේ වච්චගොත්ත අහනවා වච්ච අහනවා ඒ අත්තිපන බොහෝතෝ ගෞතමස් ඒකෝ බික්කුපි. මම ඒක කෙටි කරන්න හොඳද? එකම පිරිමි භික්ෂුවක් කියන්නේ මම මේ පිරිමි කියන වචනේ විශේෂයෙන් දැම්මේ ඒ පසුබිම සකස් කරන්න හොඳද? එක්කෙනෙක් හරි ඉන්නවාද ඔය ආශ්‍රව කියන මේ වචන දැන් අපි දන්නවනේ ඒ මනස ගලන මනසට ගලන ලෝභ දෝෂ මෝහ කියන ඒ වැස්සෙන කුණු කාණුට නතර කරපු කෙනේ පොහොර කාණුටක නතර කරපු කෙනේ ඉන්නවද එහෙමයි. ඒ වගේම හිත විමුක්ත කරගෙන ප්‍රඥාවෙන් පූර්ණ වූ ප්‍රඥාවෙන් මේ ගැන අවබෝධයක් ඇති කරගත්ත අය ඉන්නවද? ජිත්තේවදාමේ දැම්මම අද්දකලා ඇස්පනා පිටම මට කියන්න පුළුවන් කියලා කියන්න පුළුවන් අය ඉන්නවද? එහෙම එක්කෙනෙක් ඉන්නවද කියලා අහනවා. දැන් බුදුහාම මේ කියනකොට අහන්නේ එතකොට ඔය ඔබතුම ඇත්තිටතු වහංගෝතුම ඇති දැන් ඇති කෞතමයන් වහන්සේ අමනා අපෙන්නේ යාළු වෙන් කියන්නේ එක්කෙනෙක් හරි ඉන්නවද මේක තේරුම් ගත්තාය දැන් ඔබවහන්සේ එයාට ආදරේ බුදුහාන්ට නෝ මේ ඔය ඔබවහන්සේ ගිය අහනත් ඉන්නවද? මොකද අපිත් එහෙම මෙනි හිතන්නේ දැන් අච්චත් හිතන්නේ මමන්ට නම් ඔක තේරන ඔබවහන්සේ කීපේ මේ තා තේරුම් ගත්ත මේක රසයි ගැඹුරුයි තේරුම් ගත්ත අනිත් අය ඉන්නවද? ඒක හොඳටම අපි තේරුම් ගන්න ඕනේ. තේරුම් ගන්න තමයි ඉන්නවා මම විතරක් නෙමෙයි මේ හොඳ ධර්ම තේරුම් ගන්න එක්කෙනා. බුදුහාර කියනවා එක්කෙනෙක් නෙවෙයි දෙන්නෙක් නෙවෙයි හතර තුන් දෙක හතර පහක් නෙවෙයි 100ක් 200ක් 300ක් 400ක් 500ක් ඉස්සත් වඩා වැඩිින් ඉන්නවා හැම සිරුම් ගත්ත පිරිමියත්තු පිරිමි වික්ෂු සම්පූර්ණ ජීවිතේම මේකට කැප කරපෙත් ඉන්නවා සම්පූර්ණ. ඊට පස්සේ හා පිරිමියත්තු ඉන්නවා. ඒත් ගෑනු වික්ෂුණින් ඉන්නවාද ඒක තේරුම් ගන්න. මම මේ විශේෂයෙන් මේ ගෑනු කියන වචනේ පාවිච්චි කරන්නේ අපිට තේරුම් ගන්න. ඔව් ඒ ශාවිකා කියන කොටසක් ඉන්නවා එක්කෙනෙක් නෙවෙයි 100ක් නෙවෙයි 10ක් 1000ක් නෙවෙයි 100ක් 200ක් 300ක් 400ක් 500ක් නෙවෙයි ඊට වඩා අප්‍රමාණ වැඩිපුර සංඛ්‍යාවක් ඒ ස්ත්‍රී ශාවිකාවන් ශාවිකා කියන වචනේ ස්ත්‍රී කියනෝනේ වචනේ මෙතන ඒ භික්ෂු භික්ෂුණී ශාවිකාවන් ඉන්නවා පරම සත්‍ය අවබෝධය කරගත් ඒ කියන්නේ මේ ඒ ඒ ඒ ශාරීරිය සහිතව තුටි ස්ත්‍රී භාවයේ පුරුෂ භාවයේ මාතෘ භාවයේ පීතෘ භාවයේ දෙන්න පුළුවන් නාම රූප කොටසක් ලැබුණ එක කිසි වෙනසක් නැහැ කියලා. ඊට පස්සේ අහනවා යා එතකොට ඒකෙන් එයා දන්නවා කියලා දන්නවද බුදුහාමුදුරුවෝ බුදුහාමුදුරුවන්ගේ ක්‍රමේ දන්නවා එක් බව තේරෙනවා. එහෙම නැත්නම් කලින් කියන්න ඇති සූත්‍ර ඔක්කොම නැති වුණාට. මොකද එයා ඊට පස්සේ අහනවා මේ අනාගාමි තත්ත්වය. අපි දන්නවනේ ඒක මොකද්ද කියලා කියනකෝ. නැත්නම් වච්ච දන්නේ කොහොමද? එදා වච්ච තේදා බුදුහාමුදුරුවෝ ටික කිව්වේ නැහැ නේද? බුදුහාමුදුරුවෝ කියන දේ වච්ච දැනගන්න ඕන. නැත්නම් මේ ප්‍රශ්නේ අහනවා. හොඳයි. ඒ භික්ෂුන් හිටපුවාවේ ඒ සත්‍ය අවබෝධය කරගත්ත අය පැත්තකින් තියන්න පිරිමියෙක්ට සත්‍ය අවබෝධ කරගත් ස්ත්‍රීන් ඒ භික්ෂුණී පැත්තකින් තියන්න ඊට පස්සේ අහනවා අත්තිපන භූතෝ ගෝතමස් ඒක උපාසකෝ එක උපාසකකින් උපාසකයන් නිතර එන යන බුදුහාමුදුරුවෝ වැඩිපුර ලං වෙච්ච අය. ගිහි ඕදාත වසුණු. එයත්තු අර මේ සුදුරේදී අඳින්නේ. ගෙවල් වල ඉන්නේ. රැකියා කරනවා. බ්‍රහ්මචාරි. හැබැයි එයත්තු විවාහ ජීවිතයක් ගත කරන ඇත්තු නෙවෙයි. සමහර විවාහ වෙලා ඇති. නමුත් විවාහ ජීවිත ගත කරන්න අර අපි දන්නවා මේ විසාක ධම්මදින්නා කතාව. පංචානං ඌරම් භාග්‍යානං සංයෝජනං පරික්ඛය. අර අපි දැන් ඒ වචන අපි වචන විතරයි කියන්නේ අපි කවුරුත් දන්නවා සක්කාය දිට්ඨි දන්නා මොකද්ද සක්කාය දිට්ඨි කියලා කියන්නේ. මම අතුරු දහන් වෙච්ච තැන. සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස. වන්දනාමාන පූජනා ඒවා මේවා පුද පූජා ක්‍රම වන්දනා ගමන් යෑම් ඒ වගේම පරම සත්‍ය අවබෝධය කියලා කරන මාර්ගය කියලා හිතෙන්නේ නැහැ යාට ඊට පස්සේ. ඒවත් සංස්කෘතිමය අංගයන් අනිත් අතට උදව් කරන්න ඕන જાටි කියලා හිතෙන චර. ඒවා අඩුවට සලකනවන් නෙවෙයි තියෙන ක්‍රමයට යනවා. නමුත් ඒවා සත්‍ය අවබෝධයේ මාර්ගයක් හැටියට පිළිගන්නේ නැහැ. ඊට පස්සේ ඒවා අයින් කරලා කාමරාග සහ ව්‍යාපාද දෙක අයින් වෙච්චා. අර ලෝභ දෝෂ මොහ නැහැ ඒකට යාට. අවිජ්ජා ව්‍යාපාද නැති ඇත්තෝ ඉන්නවා. මම මේ කෙටින් අනාගාමි කියන එකට කිව්වේ ඕරම් භාග්‍යානං සංයෝජනානං පරික්ඛ්‍යා ඒවා සම්පූර්ණයෙන් සබන් කැල්ලක් දීවල යන්නේ මේ විදිහට දීවල කියලා. කපුරු බෝලයක් දීවල යනවා කියන දීවල. විරක පෙරක්. ඕපපාටිකෝ. ආයතකට එකට මව කුසක ඉන්නේ නැහැ. ඒ ආයමී අම්මා තාත්තා දෙන්නේ කොන්නේ නාම රූප සංතිතේ ඇති කරන්න. මම හොඳට හිතන්න ඕන දා උපපාතිකක්. තත්ත පරිනිබ්බායි. අනාවස්ති ධම්මා ධම්මෝ තස්මා ලෝකා. ආයේ ඒ එතන ඉවරනහම ආයේ මේ පුංචි මේ බ්ලූ ප්ලැනට් එකට පෘථුවියට ඇවිල්ලා ආයෙත් අම්මා කෙනෙක්ගේ මව තාත්තා කෙනෙක්ගේ මේක උදාහුවෙන් අම්මා කෙනෙකුගේ මව කුසක ආයෙත් විඥානයේ කියන එක පළපදියම් කරගෙන ඉපිලෝපියන් ටියුබ් වල ඉඳලා ආයෙ ඇවිල්ලා කිරි බීලා ඩයපර් ඇඳලා ආයෙත් ABC දෙන එක 1 2 3 3 වරක් 2 6යි ඔය වගේ જાති ආයෙ මේ දූපතේ මෙහෙම ඉන්නවා මේ ඔය කතාවට එන්නේ නැහැ ඊට පස්සේ ඒ වතුරු දහන් වල ගිහිල්ලා අර මුළු විඥාන ස්කන්ධෙම මේ වතුරු දහන් වල ගිහිල්ලා. එහෙම ඇත්තු ඉන්නවද? එක්කෙනෙක් තරිය කියනවා. සුදු බුද්ධහාන් කියන්නේ ඒ 100ක් 200ක් 300ක් 400ක් 500ක් නෙවෙයි ඊටත් වඩා වැඩි. ඒ තත්ත්වෙ ඉන්නේ උපාසක ඌ මගේ ගිහි ශාවකයෝ බ්‍රහ්මචාරී ඒ පංචෝරම් භාගය නැති කරපු අය ඉන්නෝ එකපු ගුණ ටික තියෙන අය. ඒක හොඳට මතකෙ තියෙන්න ඕන. දැන් ඔයත්තු කියන අලුත් කැලෙන්ඩරයක් හම්බුණා. ඉතින් අලුත් කැලෙන්ඩරේ හැදිත් ගිය අවුරුද්දේ තමයි හැබැයි ඒ කැලෙන්ඩරේ විතරයි අලුත් දෙයකට හම්බුනේ. ඒ කැලෙන්ඩරේ හැදිත් ගිය අවුරුද්දේට. එතකොට ඔන්න ඔය ඉගෙන ගන්න උන ජා තමයි බුදුහාර කියන 100ක් 200ක් 300ක් 400ක් 500ක් මේ ඊටත් වැඩි යිහි ඕදාත වසන ගෙවල් වල ඉන්න ඇත්ත ඉන්නෝ ඒ පංච ඕරම් භාගියම නැති කරපෑත්. ඒක 2500කට එහා දිවි මේක මේ රාජගහ නගරේ කොසම්බී මේ පැත්ත විතරයි ඉන්නේ කියලා හිතන්න එපා. හොඳද? සමාවෙන්න එපා කියන එකට එමෙ නොසිතයිමු. ඊට පස්සේ අහන වචය ඒ බ්‍රහ්මචාරී ඒ තත්ත්වයන්ගෙන් පැත්ත ඒව පැත්තකින් තියමුකෝ. ඒ පිරිමියත් කාන්තාව ඉන්නෝද තත්ත්වෙට ගියත් එතකොට උපාසිකාවරු ඉන්නවාද කියලා. භික්ෂුවරුන් පැත්තකින් තියමු, භික්ෂුණීන් පැත්තකින් තියමු, අර ගිහි මහත්තුරුන් පැත්තකින් තියමු. මේ නෝන මහත්තුරු ඉන්නවාද? බ්‍රහ්මචාරි විදිහට. අත්තිපන බොහෝ ගෞතමස්සේ එක් උපාසිකාප්පසාවිකා ගෙහිණි ඕදාත වසනා බ්‍රහ්මචාරිණී තා පංචන්නං උරම් භාග්‍යානං සංයෝජනාන පරික්‍ය ඕපපාතිකා තත්ත්පරිනිබ්බායිනී අනාවත්ති ධම්මා තස්මා ලෝකා. අර කියපු හැටියට ආයේ ඒ ඔය කියපු පහම අර ලෝකස් පහ ඒ පංච උරම් භාගී කිය එක මේ මනුස්ස ලෝකයේ වාගේ පැත්තට ඇදලා දාන જાටි. ඒව නැති කරලා අම්මා තාත්තනේ ආය අම්මා තාත්තා කෙනෙක් අවශ්‍ය නැහැ යාගේ ප්‍රයත්න සඳහා. ආයි එතකොට ඒ නාම රූප සන්තති වෙනම පවතිත දන්නවා. එහෙමයි එහෙම කාන්තාව ඉන්නවාද? එතකොට බුදුහාම කියනවා ඔව් 100ක් නෙමෙයි 200ක් නෙමෙයි 300ක් නෙමෙයි 400ක් නෙමෙයි අර යහන එක්කෙනෙක් හරි ඉන්නවාද කියලා. බුදුහාමතුතුර කියන 500 නෙවෙයි ඊටත් වැඩි පුළින්නවා. ඒ තොර මතකෙ තියෙන්න ඕන. ඒ හැම එකම ওই සූත්‍ර කතන්දරවල නැහැ. ඒ මේ තේරුම් ගත්ත ස්ත්‍රීන් සහ පුරුෂයන් හිටියා ඉන්නවා අපිටත් කරන්න පුළුවන් කියන අදහස් තියෙනවා. ඊට පස්සේ අකිනවා දැන් ඒ බ්‍රහ්මචාරී වෙ ඉන්න ගිහියට කාන්තාවෝ පුරුෂයෝ පැත්තකින් හිටමු. එයත් ඔය මේ ඉන්නවාද? කාම භෝගී වහන්සේගේ ධර්මයේ පිළි අරගෙන ඉන්නේ ඕදාත වසන මේ කියන්නේ පාට නෙවෙයි සූපාට ඇඳුම් තියෙන නැත්නම් පාට ඇඳුම් තියෙන නැත්නම් කලිසම් කමිසය සාරී ගවුම් ඇඳුම් බලඳුම් ටයි කෝඩ් දාගෙන ඉන්නේ නැත්නම් ඉන්නවද මේ තේරන වශයෙන් කියනවා ශාසන කරා ඕවද පටිකර බුදුහාරු කියේපුදී කියපු ටික යන්න ඕන කියලා හිතාගෙන වැඩ කරන අර 10 මතක් වෙන්න ඕනේ 10ට 90 වැඩ කරන්නේ එහෙම මෙහෙම මිස්ුණත් ආයෙත් හදා ගන්නවා. බෝ මගේ අතින් මේක කරන මම අයින් කර ගන්න ඕනේ. ඒ தත්ත්වය අපේ මනස් තියෙන බව තේරුම් ගන්න ඕනේ. මේක දාන්න එපා මේ 2500කට එහාම. ඒ නාම රූප සංතති දැන් පවතින්නේ මේ වර්තමානයේ. එහෙම කරන පිරිමි අය ස්ත්‍රී අය මගේ ගැහණු පිරිමි බෙහෙදේ ගත එකයි ඒ දෙකටම දා ගන්න ඕනේ. එතර බ්‍රහ්මචාරී නැයි කට්ටිය කාම භෝගී ඒ කියන්නේ ඒ සල්ලි හම්බ කරනවා ධර්මල්ලං හදනවා මිනුපුනු මිනිපිරියන් ඉන්නවා ඊට පස්සේ බැංකු ගිනිමත් තියෙනවා කාර්යලවනවා ගෙවල් ඇති කර ගන්නවා තවත් ගෙවල් ගන්නවා දරුවන්ටත් හොඳයි කියලා හොයන්න උත්සාහ ගන්න හොඳ කොලෙජ් වලට දානවා ඒවා ඒ අවශ්‍යතාවටි ඒවත් කරන ගමන් තථාගතයන් වහන්සේගේ ශාසන කරා ඕවාද පටිකරා යතින්න විචිකිච්ඡා. හැබැයි විචිකිච්ඡා කියන එක තරණය කළා ඉන්නේ දැන්. ආයි හිතන්නේ නැහැ. දැන් අපිට තාම ඒක තියෙනවනේ මෙයා හරිද කියනවා හරිද මේ සූත් ඇත්තෙන් මොකද තියෙනවද ඕක කොහොම පරිවර්තනය කරයි කියලා අපි තාම ඒ தත්වයෙන් දැන් පහු කරගෙන යන්න ඕන. විගත කතං කතා ඒක නම් මේක කොහොමද මේක නම් ඒක කොහොමද ඒ වගේ ඒවා දැන් ඒවා මේ තුනේ පන්ති හදපු 3යි 3යි 6යි කියන කතන්දර ඒ වගේ විර වෙන්න ඕනේ. වේසා රාජ්‍යපත්ත විශාරද භාවිතිනවා. ඒ කියන්නේ මට ඒගෙන මම දන්නවා. ඒ කියන්නේ මම සම්පූර්ණ රිසර්ච් එකක් කළා අවසන් දැන්. මෙන්න නාම රූප, අරක් මෙන්න නාම රූප පරිච්ඡේදය, මේකෙන් මේක වෙනවා, මේකෙන් මේක වෙනවා. පුජ්‍යල භාවයක් නැහැ. විඥානය ප්‍රයත්නක් තියෙනවා. විඥාන ප්‍රයත්නmate නාම රූප තියෙනවා. නාම රූප සහ විඥාන තියෙනවා. ආයතන තියෙනවා. ආයතන වලින් ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නවා. එතකොට හැබැයි පස්සෙන් පස්සේ විතරක් නෙවෙයි දුක ඉන්නේ. අවිජ්ජා සංඛාර, සංඛාරපත්‍ය විඥාන, විඥානපත්‍ය නාම රූප, නාම රූප සලායතන, සලායතනපත්‍ය පස්සතු. පස්සනේ පස්සෙන් කලින් තිබෙන જાති දුක්ඛේම තමයි කියලා තමන්ට තේරලා තියෙනවා. සලායතනෙන් පස්සේ දුක මත වෙන කතාවක් නෙවෙයි. සංඛා දුක්ඛ දුක්ඛයක් තියෙනවා කියන එක තේරුම් අරගෙන තියෙනවා. වේසා රාජ්‍යපත්‍ය අපරපත්‍ය සාස්වස්සනේ. තව කෙනෙක් ඇවිල්ලා ඇඟිලි ගහලා කියන්න ඕන ඕක මේ නෙමෙයි මේකෙන් මෙහෙමයි කියලා. මෙන්න රූප, මෙන්න වේදනා, මෙන්න සංකාර, මෙන්න විඤ්ඤාණ ඕක මෙහෙමනවා මෙහෙම වෙනවා කියලා ඇඟිලි ගහලා ආය හාරවසල කියන්න දෙයක් නැහැ. තමම්ම දැන් දන්නා බුදුහාම කිව්වා මේකේ මට තේරෙනවා ඒක. මං සිංහල නිසාවත් බෞද්ධ නිසාවත් මෙහෙම පන්සල් යනවා දන් දෙනවා ඒව කතා නෙමෙයි දැන් තියෙන්නේ. නාම රූප මේ ටිකේ තේරුම් ගන්න පුළුවන් තත්ත්ව. අපරපච්චෝ සත්තු සාසනී විහෙරටි හැමයි ඉන්නවා. බුදුහාමර කියන කෙනෙක් නෙවෙයි, 100ක් නෙවෙයි, 200ක් නෙවෙයි, 300ක් නෙවෙයි, 400ක් නෙවෙයි, 500ක් නෙවෙයි. ඊටත් වැඩි ඉන්නවා කියලා. කාන්තාවෝ සහ පිරිමයි. ඊට පස්සේ වචේ කියනවා සත්‍යෙහි භෝ ගෞතම ඉමන් ධම්මං භවං යෝ ගෞතම ආරාධකෝ අභවිස. ඔබවන්සේ විතරක් නම් මේක තේරුම් ගත් එක්ක නා ඉන්නේ. ඒකෙන් ඒක සම්පූර්ණ වෙන්නේ නැහැ. පොඩි අඩුවක් තියෙනවා. ඒ වහන්සේගේ ශාසනේ මේ වහන්සේගේ ශාසනේ මේ ආචාර ධර්මාරි වහන්සේගේ දේශනා මාර්ගය වහන්සේගේ සසුනේ වහන්සේගේ ගුරුකුලයේ අපි මේ වචනයක් කියන සමාවෙන්දි වචන කිව්වට මේක ඔබ වහන්සේ මේක තේරුම් ගන්න තියනවා. තවත් සාල් පිටක් මේක තේරුම් අරගෙන තියෙන නිසා දෙපැත්තෙන් මේක සම්බන්ධයි කියන්නේ බුදුහාරුත් මේක දෙන ගන්නවා. ඒක දැනගත්ත අනිත්‍යත්වෙත් තියෙනවා. ඒක තමයි බුද්ධ කීවේ එකයි. අවබෝධ කරගත්ත අනිත්‍යයට අවබෝධ කරලා දෙනවා. එතකොට මම ඒ ටික ඔක්කොම කියන්න හදන්න ආයතය කියන මේ අර සත්‍ය පරම සත්‍ය අවබෝධය කරගත් ඒ මාර්ගයව බොහෝ දුර ගිහිල්ලා තියෙන ඇත්තෝ මාර්ගය හරිමයි කියලා තමන්ටම රස විඳලා දිව ගාලා බලපු ඇත්තෝ ඉන්නවා. එයා එක තමයි කියන්නේ එකින්දා එක සම්පූර්ණ මේ ශාසනය කියලා. ඒතෝ දෙයක් කියනවා හරියට ගංගාව මුහුද පැත්තටම නැමිල යනවා වගේ හැම ගංගාවක්ම ඔබ වහන්සේගේ පැවිදි වෙච්ච ඇත්තොත් පැවිදි නොවිච්ච ඇත්තොත් සද්ධහත්ත පබ්බජිතා ගෝතමස්ස පරිසා ඒ කියන්නේ සුදු ඇඳුම් ඇඳලා ටයිකෝට් ඇඳලා බූට් සපත්තු දාන කාර්වල හැමදා රැකියාවට යන බැංකුවට යන චෙක් ලියන බිල් ගෙවන දරුවෝ හදන මනුපුරු මිනිපුර හදන ඒ ඔක්කොමලා ඔක්කොමලා නිබ්බාන නින්නා නිබ්බාන කෝනා නිබ්බාන පබ්බාර නිබ්බානේ පැත්තටමයි ගලාන යන්නේ. නිබ්බානේ පැත්තටමයි ඇදහැලෙන්නේ දියල්ලක් යනවා. නිබ්බාන පැත්තටමයි නැමිලා තියෙන්නේ. නිබ්බානං ආහචිතිත්‍තරි ගිහිල්ලා නතරල තින් නිබ්බානි මොයේ එතනක්. ඒ ඊට පස්සේ කියන අභික්ඛන්තම් භෝගෝතම් භවක්ඛත්තුමෙන්න ආරිමි හේලයි මං ඔබ වහන්සේගේ කතාව බොහොම කලකට පස්සේ ඉතින් හම්බෙන්නත් ඇවිල්ලා එයා කියනවා මම බුද්ධ ධම්ම සංඝ සරණ යනවා මට ඔබ වහන්සේගේ ළඟ පැවිදි වෙන්න අවසරය ඉල්ලුවා. ඒකට බුදුහාමරයාට කියනවා වච්ච ඔබ වෙන අන්‍යාගමික කෙනෙක්. ඒ නිසා මේ පැවිද්ද බලාපොරොත්තු වෙනවා නම් ඒ කියන්නේ අන්‍යාගමික පැවිද්දෙක් කියලා එතකොට පූජකවරේ. නැත්තම් ඒ භාවනා කරන කෙනකේ පැත්ත පරිබ්බාජික කියන්නේ නැත්තම්. එතකොට ඒ ඇත්ත මේ ධර්ම විශ්ිනේ තෙන්න ඕන නම් මාස 4ක් පරිවාසනයක් කරන්න ඕනේ. ඒ කියන්නේ අරක යන්නේ නැහැ. සාමයේ තියාගෙන ඉන්නවා. නමුත් මේකට එන්න දැන් කැමති වෙන ඒ ප්‍රතිපදාවට යන්නේ. නමුත් එයාගේ තිබුණා නම් අර මොනවා හරි ක්‍රම කොණ්ඩි බැඳපු විදිහට හරි කොණ්ඩි ගොතපු ක්‍රම හරි නැත්නම් මේ ඇටමාලයක් තිබුණා නම් නැත්නම් කමඬුලුවක් තිබුණා නම් ඒව ඔක්කොම තියාගෙන ඉන්නවා. සුදු රෙද්ද අඳින හැටිට අඳිනවා, කහ රෙද්ද අඳින හැටි. ඒ විදිහට ඉන්නවා. පැවිදි කරන්නේ නැහැ එකපාරට. ඒකට එයා කියනවා මේ භික්ෂුන් වහන්සේලා කැමති වුණොත් ඊට පස්සේ භික්ෂුන්ව පැවිදි කරයි. ඒකට එයා කියනවා මේ ඊට පස්සේ බුදුහාම කියන අපිට මෙත්ත පුද්ගල වේමත්තා විත ඒ උනාට පුජ්‍යලයන්ගේ වෙනස නම් එතෙන්ද සලකා බලනවා කියලා. ඒ කියන්නේ සැබවින්ම එකට එනවා නම් භික්ෂුන් වහන්සේලා තියන්නේ කරයි මාස 4ක් ඉන්නොත් මෙයාට පෙදව උපසම්පද දෙන්න පුළුවන් කියලා. දැන් භික්ෂුන් තේරෙන මෙයා මේ ඇවිල්ලා අර මේ එයා මෙයා හොයන් තාප කෙනෙක් නෙවෙයි අර මතක දෙකෙනෙක් ඇවිල්ලා එහෙම හෙව්වා. ඒ වගේ කෙනෙක් නෙවෙයි කියලා. එතකොට බුදුහාම කියනවා මේ මාස එයා කියනවා මම මාස 4ක් නෙවෙයි මං ඕන තරම් කලක් ඉන්නවා නම් භික්ෂුන් වහන්සේලා මාව පැවිදි කරනවා නම් ඕන තරම් කලක් මං පරිවාසයේ ඉන්නම් කියලා. එයා ඊට පස්සේ පැවිදි වුණා. පැවිදිලා මේ සත්‍ය අවබෝධය සඳහා උනන්දු වෙලා ඒ කටයුතු කරලා එයා පරම සත්‍ය අවබෝධය කරගත්තා. එතකොට ඊට පස්සේ එයා බුදුහාඳුරන්ට කියනවා මේ බුදුහාන් ළඟට ඇවිල්ලා එයා කියනවා පුසම්පදා වෙලා පැවිද්ද අරගෙන මට කියන කොහොම කාරණා තේරුණා මේ සීක ඥානෙ සීක විද්‍යාවේ පත්තබ්බන් ඒක මට තේරුණා මොකද්ද කරන්න ඕනේ කියලා. ඔය අපි කියන ලෝභ දෝෂ මෝහ ඊළඟට 10ක් කිව්වා. ඒවා මට කොහොම තේරුණා මං ඊළඟට මොනවද කරන්න ඕනේ. ඒ සඳහා මට ක්‍රමයක් කියලා දෙන්න කිව්වා. ඒතර බුදුහාමුදුරුවෝ කියන තේනෙහි වච්චේ දේ ධම්මේ උත්තරින් භාවේහි. තවත් එහාට කරන්න ඕන නම් මෙන්න මේ දෙක තවත් එහාට ප්‍රගුණ කරන්න. සමථංච විපස්සනාන්ත. දන්නවා කියලා හිතන්න එපා දැන් ওই වචන දෙක. අර දැන් අපි දන්නවානේ සම්මතේ අසමතේ වෙන හැටි සහ අවිපස්සනා වෙන හැටි අපි දන්නවා. එතකොට ඒ නිසා සම්මතය ඇති කරගන්න මාර්ගයේ හිංසිරේ ගෞරවණී ආදරය කරන්න පුළුවන් ගුරුවරයෙක් ගුරුවරියක් වගේ නැත්තික සාකච්ඡා කරලා මාර්ගය තව තීරණ වෙන්න. හිතේ හෝඩුවවල් හොයලා දෙන කෙනෙක්. ඒ සමත විපස්සනා කරොත් එහෙම අනේක ධාතු පටිසංවේද පටිවේදාය සංවර්ධිස. ඒ දෙක වැඩිවොත් එහෙම හොඳට තවත් ප්‍රගුණ කරොත් එහෙම අනේක ධාතු පටිවේදාය සංවත්තිසන්ත මේ දෙක වැඩුවොත් එහෙම මේ ක්‍රමවලට මේ ලෝකේ බෙදලා බලන්න පුළුවන්. මේ ලෝකේ කියන්නේ මේ පංච මහා ද්වීප හරි සප්ත මහා සාගරවල උත්තර ධ්‍රුව දක්ෂිණ ධ්‍රුව හරි නැත්නම් මේ සෝලාර් සිස්ටම් ගැලැක්සිස් නෙවෙයි මේ නාම රූප සම්තති. රූප වේදනා සංඥා සංකාර්සා විඥාන ස්වરૂපේ තේරුම් ගන්න පුළුවන් පැති තියෙන එක එක පැත්තට තේරේ. ඇහැ තේරේ, කන තේරේ, ශබ්ද තේරේ, ගන්ධ තේරේ, රිදිලි තේරේ, ඒ જાති තේරෙන්නේ. එතකොට බුදුහාරයේ කියන ඊට පස්සේ අනේක ධාතු මේක තේරුම් අරගෙන තවත් එහාට යන්න පුළුවන්. අපි දන්න අර ත්‍රිවිද්‍යාවටම උන්වහන්සේ දේශනා කරනවා. මම ඒවා කොහොම කියන්නේ. ඒ මාර්ගයේ කිවිදෝ ඊට පස්සේ එයා අපි ඉගෙන ගන්නනේ අර සක්තිබබ්බ සූත්‍රයේදී එයාට තේනවා තත්ත්‍ර තත්ත්‍රේ සක්කි භපතම් පාපුණාති සති සති ආයතනි. ඒ අවශ්‍ය කාරණා තියෙනවා නම් එක එක ඒ අවබෝධ කර ගන්න ඕන පැතිවලට මනස විවෘත වෙනවා. ඒක තමයි කිව්වේ එතකොට. එතකොට ඊට පස්සේ මෙයා සත්‍ය අවබෝධය කරගත්තා. පරම සත්‍ය අවබෝධය කරගත්ත වච්ච වැඩි කලක් නොගිහිල්ලම. ඒ කාලේ භික්ෂුන් වහන්සේලා පිරිසක් බුදුරජාණන් වහන්සේ හම්බෙන්න යනවා. මෙයා දැක්කා. ඒ කුමාරි භික්ෂුන් පිරිස වෙන එයා තේරෙනවානේ මේ ඇත්තද පරිබ්බාජික නේ පැවිදි මේ ගෞතමයන් වහන්සේගේ ශ්‍රාවකයෝ කියලා අර තේරෙනවා දැන්. ඒත් එහුවා දැන් කොහෙද යන්නේ කියලා එතකොට කිව්වා අපි යනවා මේ බුදුරජාණන් වහන්සේ තථාගතයන් වහන්සේ හමුවෙන්න යනවා දකින්න යනවා කියලා. තුඟුඩ ආදෘ යන්න එපාය පහින් යන්න එපාය. පිටුම මේ ඉන්නේ මේ ඩොට් කරලා ඉන්න නා අපි හිතමු ඉන්නේ ලොස් ඇන්ජලිස් පැත්තේ යන්න ඕන නැත්නම් දෙවුන්දරේ ඉන්නවා නම් යාපනයේ පැත්තර වගේ ඇවිදගෙන යන්න ඕන. එච්චර දුරක් වෙනවා එතකොට. එතකොට ඇවිදගෙන යනවා එතකොට පයින් යනවා මාස ගානක් යන්නත්. එතකොට ඒ ඇත්තන්ට කීවා භික්ෂුන් වහන්සේලාට එහෙනම් මගේ වචෙන්නොත් භාග්‍යතුන් වහන්සේගේ පාදයන් සිරසා වන්දතේ. දැන් බලන්න එතකොට පරම සත්‍ය අවබෝධය කරගත්ත ඇත්තොත් සතගෙතන් වහන්සේ පසිරිපාවලට සිතිල වඳිනවා කියන කමතක් කරන්න එපා. කිසයිව නොකරන ගති නෙවෙයි අර මේ සීලබ්බත පරාමාස අයින් වෙනවා කියව එක නෙවෙයි මෙතන වෙන්නේ. ඒ වගේ වැඳලා කියන්නේ පරිචින්නෝමේ භගව පරිචින්නෝමේ සුගත. තථාගතයන් වහන්සේ මා සම්පූර්ණින් කියන දේ එහුම් කන් දුන්නා. තථාගතයන් වහන්සේ කියන දේ මං කළා කියලා කියන්න කියා අපිට මං තේරෙන වශයෙන් ඒ කිව්වේ සුගතයන් වහන්සේ. එතකොට ඒත් හිමයි කියලා බුදුහන්තු කියලා කිව්වා. මෙහෙම කිව්වා කියලා වච්චගොත්ත භාග්‍යතුන් වහන්සේගේ පාදයන් සිරසින් වඳිනා. මෙහෙම කියනවා පරිචින්නෝ මේ භගව පරිචින්නෝ මේ සුගතෝ කියලා. ඒක සම්පූර්ණින් කිව්වා. එතකොට බුදුහාමර කියනවා භික්ෂුන්වී වච්චගොත්තගේ සිත මං මගේ සිතින් දැනගත්තා කියලා. වච්චගොත්ත ඒ තත්ත්වයට එනකොට ඒ ටියුන් අප් වෙනකොට ඊට වඩා මෙතන තේරෙනවා අර සැටලයිට් එකෙන් හම්බෙනවා වගේ. ඒක එනවා ඒක. ඔය ගුරුවරු හම්මෙත් එහෙමයි. ඔය සත්තු මරන්න ඕන නැහැ කියලා හිතනකොට ඒකට වෙනම ක්‍රමයක්. ඒක තේරෙන ගතියක් තියෙනවා. ඒ නිසා ඒ අසිරිමත් බව ගැන තේරුම් අරගෙන තියෙනක හොඳයි. තේවිජ්ජෝ ඒ වගේම දේවතාවරුත් මට මේක මේ පණිවිඩය කිව්වා ඇතුත් ඇවිල්ලා තේවිජ්ජෝ වච්චගුත්තෝ බික්කු මහින්දිකෝ මහානුභාව වච්චගුත්ත තේවිජ්ජයි. ඒ කියන්නේ ත්‍රිවිද්‍යා ප්‍රාප්තයි. ඒක සත්‍ය විද්‍යාවම දැනගත්ත අපි දන්න මොනවද කියලා මහින්දිකයි මහානුභාවයි කියලා. ඒ භික්ෂුන් වහන්සේලා ඒක බුදුහාමරෙම කිව්වා. මේ ඇත්තටම සතුටුන වච්චගොත්ත ඇත්තගෙන. එතකොට එයා බුදුහාමුදුරු බලන්න ගියේ නැහැ. එතකොට හරි යන ඇත්තන්ට කිව්වා. එතකොට නමුත් නොගියා කියලා එයා ගැඩුවක් නෑ. පරම සත්‍ය අවබෝධ කරගෙන තිබුණා. උන්වහන්සේගේ දෙපා නමස්කාර කරන්ට කිව්වා අන්න කෘතඥතාවය. ඔන්නේ කෘතඥතාව පූර්ක ආදරේ තමයි අපිත් කරගන්න ඕනේ. ඒ අසහාය වූ ශාස්ත්‍රඥ වහන්සේ ගෞතමයන් වහන්සේ සිද්ධාර්ථයන් වහන්සේ ගැන කල්‍යාණ මිත්‍රයන් වුණාට පින් මේක තමයි වච්චික සූත්‍රයේ වච්චිකුත් සූත්‍රයේ මධ්‍යම නිකායේ අපි ඒ බුදුහාමුදුරන්ගේ මාර්ගයට අවතීර්ණයන්ට අදිස්ථාන පුරුකිමු. සම්මා සම්බුද්ධ සරණයි සාකච්ඡා කරන්න ධර්මයේ තවදුරට සාදු සාදු සාදු. නැයි අපිට තව විනාඩි 20ක කාලයක් තියෙනවා මේ සාකච්ඡාව. මහා වච්චිකුත් සූත්‍රයේ නම් තමයි මජ්ක්‍ධිම නිකායේ මම බලන පොතේ තියෙන්නේ මජ්ක්‍ධිම 50කේ. ඉතින් ඒ සූත්‍ර දේශනාව ඉතාමත්ම හොඳින් අපිට තේරුම් ගන්න පුළුවන්කම ලැබුණා. කල්යන් මිත්‍රින් දවස්තර තියෙනවා මේ පිළිබඳව සාකච්ඡා කරන්න. හොඳයි මම යොමින්න කල්යන් මිත්‍රින්ට. හොඳයි ගෞරවයෙන් මම කැමති මේ සත්‍යතුමානි මම මේ කාරණාව පිළිබඳ පොඩ්ඩක් අහලා දැනගන්න. විගත කතා ගැන සත්‍යතුමා පැහැදිලි කළා. මට ඒ පිළිබඳ තව ටිකක් දැනගන්න ඕනකම තියෙනවා. ඒක අර සත්‍යතුමා පැහැදිලි කරන දෙවිවාද කෙනෙක් ගලපමින් බලමින් ඒ වගේ කරන්නේ නැහැ. ඉතින් දිශිය අධ්‍යාපනයක් මට ගත්තේ නමුත් අපි ඇසින් බොහෝ විට ඒ දෙයක් කරනවා. ඒ පිළිබඳව පොඩ්ඩක් ටිකක් දැනගන්න කැමති සත්‍යතුමා. ඒ විගත කතා ගැන කියුණේ අර මේ භ්‍රමචාරී නොවන ජීවිත ගත කරන පිරිස. ඒකෙදි විගත කතා කියලා කියන්නේ කතං කියලා කියන්නේ කොහොමද කියන එක. ඒක කොහොමද මේක කොහොමද කියලා හිතන්නේ. හැබැයි ධම්මවිචය ගැන කතා කියනවා නේ, ධම්මවිචය පහ එක නෙවෙයි කියන්නේ. ඊට වඩා පහළ දෙයක් මේ. සමහරට අපි ඒක පහු කරගෙන ගිහින් තියෙනවා නම්ද පුළුවන් අතට. අර විචිකිච්ඡාව කියන්නේ මේක. තින්න විචිකිච්ඡා විගත කතං කතා. ඒක කොහොමද මේක කොහොමද කියලා හිතෙන්නේ. ඒ කියන්නේ තින්න විචිකිච්ඡා විගත කතං කතා කියන දේ එකට ගන්න ඕනේ දැන් නේ මම අර. ඔව්. විචිකිච්ඡා ගැන පැහැදිලි කිරීම තින්න විචිකිච්ඡා වචනේ නෙවෙයි විගත කතං කතා කියනකොට මම ඒකද කතං කියලා කියන්නේ කොහොමද? කතං කියන්නේ ඒක කොහොමද මේක කොහොමද කියච්චා ඉන්නේ දැන්. මොකද මම දන්නවයි. වේසාරජ්ජප්පත්තා කියන්නේ විශාරද වෙලා ඉන්නේ. විශාරද කියලා කියන්නේ ඉගෙන මන් දැන් දන්නවා. ඒකෙන් විශාරද කියන්නේ ඒකෙන් ඒ සංගීතේ විශාරද කියලා කියන්නේ. අභිධර්ම විශාරදී කියලා කියන්නේ අභිධර්මයේ තියෙනවා මේකේ තියෙනවා කියලා දන්නවා. එතකොට ඒ වගේ තින්න විචිකිච්ඡා විගත කතං කතා. ඒක කොහොමද මේක කොහොමද කියා හිත හිතා ඉන්න ගතිය පහු කරලා කියලා තියෙනවා. අර විචිකිච්ඡාවට සමානයි ඒක. දැන් තේරෙනවද නේද එතකොට ඒක? එහෙම සතුනේ ඒක බොහොම හොඳයි පැහැදිලි. මොකද මම පැහැදිලුනේ මේ ධම්ම විශ්ය ගැන අපි බොහෝ විට තියෙනවා. මොකද මේ මම දන්නවා අපිට උදාහරණයක් ඇටියට පසුගිය මෑත කාලේ සිකුරාද වාරයෙන් දේශනාවකට පසු අපි සාකච්ඡාවක් කළා. ඉතින් යම් කෙනෙක් කියන පුළුවන් මේ ස්පෙකියුලේෂන් එහෙම නැත්නම් මේ එහෙම කතා. නමුත් මම දකින්නේ ඒ වගේ තත්යකට වඩා මෙතෙන්දි මේ ධම්ම විශ්ය අපි දේවල් හොයා බලමින් කටයුතු කිරීම මට ඒකේ වරදක් එච්ච දැක්කේ නැහැ. ඒ වගේ දෙයක මොකද අපි ධම්ම විශ්ය පවත්වමින් ධර්මය හොයා බැලීම ඒක ගැන නෙමෙයි මේ කියන්නේ. එහෙනම් මෙතෙන්දි කියන්නේ දෙන්නම සිකිච්ඡා විගත කතා කියනකොට සත්‍යතුමා දැන් පැහැදිලි. ඔව් ධම්ම විචේ වඩන්න තියෙන එකක්. ඒක බොජ්ජංගය. බෝධියේ සත්‍ය අවබෝධයට අත්‍යවශ්‍ය කාරණයක්. මේක ඒකට බාධා කරන මුල්ම හරිය. ඒතකොට මාර්ගයට අවතීනනකොට මම දන්නවා මේ මෙත්තා භාවනාව වැඩිලා තියෙනවා නම් ද්වේෂයෙන් නැහැ. අසුභ භාවනාව වැඩිලා තියෙනවා නම් රාගයෙන් එන්නේ නැහැ. එතකොට කම්මැලි කම යන්න නම් මෙන්න මේ විලාට ධම්ම විචේ කරන්න ඕන. මේ පීතිපස්සද්ධි තියෙන්න ඕන මට අර්ථය આવොත් එහෙම. ඒවා කියනවා දන්නවා මං. ඒ වගේ දේවල් දන්නවා. ඒක. විකත කතං කතා කියන එකයි තින්න විචිකා කියන එකයි සමාන සම්බුද්ධ සරණයි. සාදු සාදු සාදු. මේ කල්‍යාණ මිත්‍රිනේ නා මම හිතන්නේ තමයි වැදගත් සුදු දේශා මේ අවුරුද්දේ මුල පටන් ගන්න අපිට ලැබුණේ. මොකද අපි කාටවත් ධෛර්ය ලැබෙන සත්‍යගතෙන් වංශික වචනයෙන්ම කියවෙන සුදු දේශනාවක කියවෙනවා මේ කල්සන් අඳින සපත්තු දාන ඉස්කෝලේ යන මේ රසාවක නපුජත් මේ කරන්න පුළුවන් දෙයක් බව සත්‍යතුම හැමදාමත් කියනවා. අද සුදු දේශනාව මිස්මතු කරමින් අපිට ඒ දව වෙනු කරුනේ. ඒ නිසා අපිට පස්සේ ආරම්භයට හොඳ සුත්‍රයක් කල්යන් මිත්‍රෙන්ට පුළුවන් සාකච්ඡා ඉදිරි කොටස දෙක තුනෙන් කල්‍යාණ මිත්‍ර හැටියට. තෙරුවන් සරණයි සියලු දෙනාටම. මම මේ අහනදී සමහරට ගැළපෙනවක් දන්නේ නැහැ. නමුත් මම මගේ අදහස මම කියන්නම්. දැන් මේ සූත්‍රේන ඒ වචිගොත්තුමා වෙන ආගමක හෝ වෙන කෙනෙක්. එතකොට බණ අහලා බුදුහාමුදුරන්ගෙන් මහාන වෙන්න කියලා හිතුණා. දැන් අපි බණ අහන පුංචි කාලේ ඉඳල් නොයෙකුත් දේවල් නොයෙකුත් බණ ධර්ම අභිධර්මයේ පවා දැන් අහලා තියෙනවා. නමුත් අපිට මට නම් කිසිම සිතිවිල්ලක් ඇති වෙන්නේ නැහැ මේ මහාන වෙන්න තරම්. ඒකට හේතුව තාම හිතේ ඇත්ත ආශියතාවයක් ඇති වුණේ නැද්ද? නැත්නම් තාම මේ සාමාපි ලෝභ දේශ මොහොලින් තලාපෙළනවාද අපිට එතනින් ගැලවෙන්න බැරි වුණාද? ඒකට මොනවාගේ අදහසක්ද ඔබතුමාලා දරන්නේ? තිරුවන් සරණයි. තිරුවන් සරණයි. බොහොම හොඳවන් ප්‍රශ්නයක් තමයි මේ මුකලේ. ඉතින් මම දන්නවා බොහෝ අදහස් තියෙයි සිරුරක් දාගන්න අවශ්‍ය නැහැ කියන පැත්තෙන් උත්තර ලැබෙන මේ විදිහට යන්න පුළුවන් කියන එක. නමුත් එතුමාගේ ප්‍රශ්නය හරි වැදගත්. ඒකෙන් පෙන්නුම් කරේ අපිට ඇත්තටම මේකේ අවශ්‍යතාවයක් තියෙනවාද අපි මේ කරන්නේ මේ දැන් මතුවත්තා වූ මේ වයසට ගිහිල්ලා අවුරුදු 55ට පැනලා දැන් කරන්න දෙයක් නැති කමුත් එහෙම නැත්නම් අනිත් දේවල් බැරිම වෙච්ච තැන මේ ධර්මයට යොමු වෙලා දැන් යන්තම් මේ අතපොත ගාන ඉන්නවද නැත්නම් ඇත්තටම අපිට මේ සංසාර ගමන නිමා කර ගැනීමට අවශ්‍යතාවයක් ඇති වෙලාද කියන අර්ථේ බොහොම හොඳ ප්‍රශ්නයක් ඇතුළේ මට හිතෙනවා. සමහරවිට හිතට අපිට හිතෙන දෙයක්. ඉතින් මම චිත්‍ර මහත්මිට මේ නම් ඉගෙන යමක් කියන්නේ. දෙවන සර්නේ සත්‍යිත මහත්තුර හැම දිනටම මම හිතන්නේ චන්දන මහත්මයා අහපු ප්‍රශ්නෙට උත්තර අපිට මේ සූත්‍රෙම තියෙනවා ඒක. මම හිතන්නේ එතුමට ඒ ගැන හිතේ පැකිලීමක් ඇති කරගතිය යුතුයි කියලා. ඒක තමයි සත්‍යිත මහත්තයාම පැහැදිලිව අපිට කියලා දුන්නේ තථාගතයන් වහන්සේ කියලා තියෙනවා මේ කඩිසං කෝට් අඳින මේකයි ගහන අයටත් මේක කරන්න පුළුවන් කියලා. එහෙමනම් අපිට ඇත්තටම මේ අපිට මහන වෙන්න අදහසක් ආවේ නෑ කියලා අපි හිත අධෛර්යමත් කරගත යුතු නෑ කියන එක තමයි යම් කිසි හේතුවකට අපිට යම් කිසි පිනක් තියෙනවා නම් එවැනි අදහසක් පහළ වෙලා සම්පූර්ණයෙන්ම මේ ජීවන කාම භෝගී ජීවිතෙන් අයින් වෙලා සම්පූර්ණයෙන්ම එමේ යන්න පුළුවන් නම් ඒක අවශ්‍ය නැහැ කියන එක නෙමෙයි කියන්නේ. මේ සූත්‍රයට අනුව අපිට අධෛර්යමත් විය යුතු නැහැ කියන එක හිතුනේ. ඒ මොකද මෙහිම ඉඳගෙන තේදී කරගන්න පුළුවන් කියලා තියෙන්නේ කවුරුත් නෙමෙයි අපේ ශාස්ත්‍රඥ වහන්සේ. අපි ඒ දේ ඉතාම හොඳින් හිතට ගත්තොත් මම හිතන්නේ අපිට අධෛර්යමත් විය යුතු නැහැ කියන එකයි ඉතාම කෙටිකින් කියන්න පුළුවන් තිරුවන් සරණයි. දැන් මාතේ උපිරිතුර ගැන සත්‍යසහිනුටපත් වෙනවද? තිරුවන් සරණයි මම එහෙම පිළිතුරක් නම් මම බලාපොරොත්තු වෙන්නේ නැහැ. මේ අධෛර්යමත් වීමක් නැහැ. අපි ධෛර්යමත් නේ. දැන් අපි හැමදාම මේ ඇඩික්ට් වෙලා තියෙන්නේ මේ දිදා හැදාම් සාකච්ඡාවට ඇඩික්ට් වෙලා ඉන්නේ. එතකොට අපිට ශ්‍රද්ධාව තියෙනවා කියලා මම හිතනවා. මම ගොඩක් වෙලාවට ඉස්සර බැලුවේ මොන සම්ප්‍රප්ලාව කියා ඔය සමාජයේ හැසිරුනේ. නමුත් දැන් එහෙම දෙයක් නැහැනේ. දැන් මට තේරෙනවා සම්ප්‍රප්ලාව කියා ඉන්න තැන් වලින් හොඳ නැහැ. මම ඒ වෙනුවට හිත නිදහසේ තියන්න ඕන නම් ඒකත් කරන්න බැ නම් මම හැම වෙලෙම ධර්මය අහනවා රේඩියෝ එකෙන් ඉන්ටර්නෙට් එකෙන් මොකක් හරි ධර්මය තියෙන දැනට සම්බන්ධ වෙලා ඉන්නවා. අතන මේ අධෛර්යමත් වීමක් ගැන නෙමෙයි මම ඇත්තටම ඇවිල්ලා මට සමාවෙන්න දෙහි මම කියනවාට මම ඇත්ත අවශ්‍යතාවයක් අපිට ඇති වෙලා තියෙනවද මේකෙන් ගෙවිලා සම්පූර්ණ මේ සයිකෝඩ් එක ඇඳගෙන හෝ නැතුව හෝ දාගෙන අබ්‍රාහ්මචාරී ජීවිතයක් හෝ ගෙවන්න තාම මට නම් හිතිලා නැහැ මේ සම්පූර්ණයෙන් මිදිලා. ඉතින් අධ්‍යාත්මික වශයෙන් එහෙම තාම අදහසක් දැන් නැගිලා නැහැ. එහෙම වෙන්න හේතුව තාම මගේ හිතේ ඇත්ත අවශ්‍යතාවයක් තියෙනවද නැද්ද කියන එකයි මම ඇහුවේ. දේරුවන් කරන්නේ සමාවෙන්න වැඩියක් නෑ. ඔබතුමා වැඩි ප්‍රශ්නයක් නෙමෙයි බොහොම වැදගත් ප්‍රශ්නයක්. ඇත්තටම මමත් කැමතියි මේ ප්‍රශ්නෙට. හේතුව මොකද අපි වෙලාවත් පැත්තේ කතා කරනකොට යාළුවෝ අපි කතා කරලා තියෙනවා මේ දේවල් හරියට. ඒ වගේම මෑත කාලේ වල අපිට මොන ගැහිච්ච ගෞරවනීය ස්වාමීන් වහන්සේලා සමග ඇසුරු කරනකොටත් අපිට දැනෙනවා පේනවා උන්වහන්සේලා සමහර හැම ස්වාමීන් වහන්සේ ගැනම පොදු වෙනින් හිතන්න හම්බෙච්චා මම. ජීවිත කාලේ මුල නේද මේක යොමු වෙලා පුදුම විනයක් පුදුම සංවර බව පුදුම සීලයක්කින් ඇතුළු ජීවිත සන්නස්සලා ඉන්නවා. උන්වහන්සේලා එහෙම කරගෙන මේ ගමනක යනවා. ඉතින් මේක මේ අර අනුපුබ්බ සික්කානුපුද්ද සීලා ඒ වගේ යන්න තියෙන ගැටයක් මේක පේන්න තියෙනවා පිළිවෙලක දැන් තියෙන දැන් අපි කරන දේ වටිනාකමක් තියෙනවා අපි කලින් උත්තර වලින් චිත්‍රමතික වගේ අපිට මේක අපි කරන දේ ප්‍රතිඵලයක් තියෙයි කල් සම්බන්ධලත් යන්න පුළුවන් දුරක් තියෙයි අපි ඉන්න මේ කරගෙන යන දේ තවදුරටත් හොඳින් කරගෙන යන එක තමයි කරන්න තියෙන්නේ කෙසේ වෙතත් අර ඔබතුමා කියපු දේ පැහැදිලිව තියෙනවා මේක මේ අපි යන්න තව දුර තියෙනවා අර ඒ කියපු සීලය මට නම් ඒ ස්වාමීන් වහන්සේලාට තියෙන සංවර බව සීලය මගේ මාතෘල නැහැ ඒක නෑ කියන්නේ ඒක මම ඒක මම නැති හෝ ඇති බවත් මම වරදක් කිසි දකින්නෙත් නෑ අර ඉස්සෙල්ලා මේ මේ මේ කියල කිව්වේ අපි මුලින්ම සූත්‍ර දේශනාද කිව්වේ ලෝභයේ දේශේ මොහේ ගැන කියනකොට ලෝභය අකුසලයක් අලු නමුත් සත්‍යතුමා ඒකින් යම් දෙවෙනිස් මත පැහැදිලි කරනපත් කියුණා මේ ඒ පුද්ගලයා තුළ ජීව සත්ව භාවයක් ලැබුව පුද්ගලයා තුළ මේ තීන දේ තමයි ලෝභයේ දේශේ මොහේ කියන්නේ ඉතින් ඒක ඒකේ තීන දේ හැටියට දැනගෙන මේ සත්ව භාවය ලැබුව මම කටයුතු කිරීම හොඳයි. ඉතින් ඒක නැති කර ගැනීම සඳහා මම මේක යටපත් කිරීමක් කරන ඒක එකක්. ඒ වගේම ඒක ඒ සඳහා ප්‍රතිපදාවක් ප්‍රත්‍යක්ෂව අවශ්‍ය දේශිත ප්‍රතිපදාවක් කියමු වෙලා ඒ ප්‍රඥාව වැඩි මුතුලෙන් ඒව නැති කර ගැනීමට කටයුතු කිරීම තවත් එකක්. ඉතින් ඒ නිසා මම දකින්නේ නැහැ වරදක් කියලා මාතුල තියෙන දේ දකින්න පමණයි මම මේ වෙලාවේ ඒක නැති කිරීම සඳහා ප්‍රතිපදාවක් ඉන්නවා. ඉතින් මම දකිනවා මාතුල අර අන්දර මහත්තයා කිව්වා වගේ කොපියක් දකින්න කවුරුන් සවන්වාසලාගේ නැසනම් හැදින්නේ පිළිවෙලට. යවුලේ කපනකොට යවුලේ කෙස් ගහක් නැති තරමට සියුම්ම වුමනාවෙන් එක කපලා තියෙනවා. ඉතින් මේ පාත්‍රේ පීදාන වතුරු බින්දක් නැති වෙන්න පීදලක හරි පිළිවෙලයි. හරි පිළිවෙලයි ලස්සනයි වැඩ. ඉතින් අර අපි කතා කරන වංශකේ ಗುಣ ගැන කතා කරන දේශනාක බොහෝ කාටිස්ත්‍ර සත්‍යත්වමත් පැහැදිලි කරන වංශකේ ಗುಣ. ඒ තරමට කිච්චුල නැතත් අර අපේ මේ සංගයන් වාසීලා යප්පය තුල දකිනවා මේවා අපි. ඒ හැබැයි විශේෂයෙන් භාවනා වන්ට විතර එහෙම නාවුතර ඉතින් අපිට යන්න කොච්චර දුර තියෙනවද අපි මේ මෙතන ඉඳලා මේ බණනම් අහනවා ධර්ම සාකච්ඡා කරනවා නමුත් අර බොහෝ ගොඩාක් තවත් රටවලට ගොඩාක් වට කරගෙන ඒව කරන ගමන් තමයි මේ කරන්නේ. හොඳයි බොහෝයට වඩා අපි හොඳයි. ඒක පැහැදිලි. නමුත් අර අපිට චන්ද්‍ර මහත්තයා කියපු තරමට යන්න තව දුර තියෙනවා කියන එක නම් මට පුද්ගලිකව හිතර තියෙනවා. ඉතින් ඒ සඳහා යෑම තුළ මම පුද්ගලිකව මේ කතා කරන්නේ මට අපි ප්‍රඥාව වඩන දේවල් අපි බොහෝ ගැඹුරින් ධර්මයේ කියන හැමෝගේ ධර්ම දේශනා අහලා ඒවත් කරනවා. මට හිතුණා මගේ ඇරලා තියෙනවා බුද්ධානුස්සතිය. මගේ ඇරලා තියෙනවා මෛත්‍රිය. සංඝානුස්සතිය. ඒව මගේ ඇරලාද කියලා හිතලා. මේ පැත්තට ටිකක් වැඩිපුර අවධානය යොමු වෙලා ඒ පදණම් තවත් ශක්තිමත් කරගන්න ඕනද කියන දේවල් මේ අවශ්‍ය ටිකක් වැඩිපුර හිතට වැදලා තියෙනවා කියලා කියන්නේ. ඉතින් මම හිතනවා මට ඒ ටික එකතු කරන්න හිතුණා සමායන් මාත් වල දෙයක් කියුණා නේ. දැන් මම අනිත් කල්ලාන මිතුන් ටික ගෙන කැන්ටි. මාතිකන් සර් නැයි පොඩි පැහැදිලි කිරීමක් කරන්න කියලා හිතුණා චන්දන මහත්මයාගේ දෙවෙනි එකතු කිරීමත් එක්ක. මොකද අපිට අර හතර පසුගිය සාකච්ඡාවකත් මේකෙන් මම පොඩ්ඩක් සඳහන් කරා ගෞරවනීය ස්වාමීන් වහන්සේ කෙනෙකුත් මේකෙන් සඳහන් කරපු නිසා අපි මේ හැමදේම කරන්නේ මොකටද කියන අර කටු සටහන අපි ළඟ නැති වුණාම. මොකද කටු සටහනක් නැතුව වැඩ කරනකොට අපි අර කතා කරපු විදිහට මයිදන් චන්දන මහත්මයා ඒ සාකච්ඡාවේ හිටියා කියලා අර ගැමුණු කුමාරය කරන යුද්ධය වගේ වෙනවා. අතනින් මෙතනින් කරන යුද්ධේ එතුමට තවවාද දුන්නනේ මේක පිළිවෙලකට කරන්න කියලා. එතකොට අපි මේ කටු සටහන හදා ගැනීම ඉතාමත්ම අවශ්‍යයි කියලා හිතෙන්නේ. ඒ කටු සටහන ඉබේම හැදෙනවා කියලා හිතන සම්මා දිට්ඨියට පැමිණුණු ගමම්ම. මෙන්න මේකයි අර සත්‍යචිතමා අපිට ඉතාම පැහැදිලිව කිව්වා මේක මේ නිවන පැත්තටමයි ගලන්නේ කියලා. ගලනවා නමුත් මේ ගලන එක එහාට මෙහාටත් අතුපාරවල් වල ගලනවා. නමුත් නිවන පැත්තටම ගලන එක සිද්ධ වෙන්න නම් අර සම්මා දිට්ඨියට යම්කිසි කෙනෙක් පැමිණියොත් ඒ සම්මා දිට්ඨියට පැමිණුණු කෙනෙක් කියලා කියන්නේ ලෝකෝත්තර සම්මා දිට්ඨිය මෙතන මම අදහස් කරේ. එතනින් එහාට සිදුවෙන දේවල් ටිකක් වෙනස් කියලා හිතෙනවා. ඒ නිසා මම හිතන්නේ ඒ ලෝකෝත්තර සම්මා දිට්ඨියට පැමිණෙන තුරු මේ සියල්ල මේ විදිහටම අපට දැනේ කියලා තමයි දැනට තේරුම් ගන්න තියෙන්නේ. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. වෙනත් කල්ලා මිත්‍ර කුටුමිත්‍රිකට අවස්ථාව තියෙනවා සත්‍යතුමාට වෙන පෙර. තෙරුවන් සරණයි දලුවත් මහත්මයා, මේ එතනදී මම දැකපු දෙයක් කියන්නම්. දැන් අපි අර කලින් කතා කරා වගේ ලෝභ ද්වේෂ මෝහ වගේ, දැන් ලෝභ ද්වේෂ වගේ දේවල් අතර ඇත්තම සීලය තුළින් මේ වගේ දේවල් අපිට මූලික වශයෙන් ගොඩක් වෙලාවට අහුවෙනවා. ඒ වගේම ඒවා මිදෙන්න පුළුවන්. නමුත් එක අර නිකන් පොයින්ට් එකක් අර බ්‍රේක් ත්‍රූ එකක් වගේ තියෙනවා. මේ අර මෝහයට සෑහෙන මේක මේ මම කියන එක්සිස්ටන්ස් එක මේ පැවැත්ම සම්බන්ධයක් තියෙනවා විශාල වශයෙන්. ඒක මන් දන්නේ නැහැ, ඒක ලක්ෂණයක්ම තමයි. ඒක අඩුවෙන තව තවත් ඒක මේ අර අඩුතැනකට අර ඉබේ මේක හැදලා තින්නේ. අර යම් දෙයක් තව එන්න ඕන වගේ නිකන් අපි තුන පහත් තැනකනේ වතුර ගලන්න, වතුරයි දාන්න ඕනේ නැහැ, වතුර තියනවා නම් ඉබේම යන්න වගේ. අර ඒක අඩුවෙන තවත් ඒක ස්ට්‍රොන්ග් වෙන ගාන. මොකද ඒ වෙලා තියෙන්නේ ඒක මට දැනෙන දේ තමයි. ඒක මම එක්සිස්ට් වෙන්නේ නැති ගතියක් තියෙනවා ඒ ටික නැතුව. අන්න එහෙම තත්වයක් කියලා ඒකයි අර මට දැනලා තියෙන්නේ. මට නම් ඒක අමාරු, ඒ සමහර අමාරු වෙලා තියනවා නම් ඒ අර ඒ ඒතිහා යන්න එතන පණින්න එක අර ඒක නැති වෙන ගතියක් තියෙන එතනින් එහා. ඒක සෑහෙන මේ ප්‍රගතමට සම්බන්ධයක් තියෙන දලුවත් මහත්මයා එතනින් එහා. මම හිතන්නේ ඒක තමයි අර චන්දන මහත්මයාත් කිව්වේ ඒ ඉතිහා යවෙන්නේ නැති එකයි. එතන ඒ එතන අර මම හිතන්නේ චිත්‍ර මහත්මයාත් කියන්නේ නැති ඒක වෙන්නේ නැති ඒ තත්ත්වය එතනින් එහාට යන තියෙන. තෙරුවන් සරණයි. තේරුවන් සරණයි. බොහොම පිං මත බොහොම හොඳයි. මම හිතන්නේ බොහොම අවබෝධයෙන් කියවිච්ච දේවල් බලත් හිතනවා. මේ එහෙම හිතනවා නේද වෙලාවකට අපි යම් යම් අවස්ථාවල මේ අර යමක් සමග එකතු වෙන්න, යමක් එළියේ තියෙන මේ බාහිර සංස්කාරයක් සමග එකතු වෙන්න නැති තැන මොකද්ද හිස් බවක් කියලා. ඒක තමයි සංසාරගත පුරුද්දින්ද එහෙම එකතු වෙන්නමයි යොමු වෙන්නේ. ඒ අර මේ සුද්දේශනා ඉතින් ඒක මම හිතනවා අපිට හොයලා බලන්න පුළුවන් යම් යම් තැන්වල කියවුණා ඒ වගේ දේවල් අර එහෙම ඒකතු වෙන ගතිය ඒක නැති කළ තැන තමයි අර මේ මම හිතන්නේ මුලින්ම කොටස දිහා සිතමා කියුනේ සත්‍ය සම අපිට කියලා දුන්නේ මේ මොකද පරික්කීන බව සංජනන වගේ දේවල් ඒ කියන්නේ විශේෂ පුද්ගලික වශයෙන් පැවති යුතුයි කියන වගේ අදහස ඉවත් වෙනවා. ඒ වගේ දේවල් එහෙම වෙන්නේ ප්‍රශ්න ප්‍රහින කරපු ඒ මහරහතන් වහන්සේ කෙනෙකුට වගේ වෙන්න ඕනේ. නමුත් ඉතකන් ඉතින් අපිට අර මොකක් හරි සමග එකතු වෙන්න, මොකක් හරි වෙනස් සංස්කාරයක් සමග ආයෙත් තියෙන දැස් සමග එකතු වෙන්න ඒ තියෙන ගතියක් තියෙනවම වගේ තමයි තියෙන්නේ. ඒක එහෙමම තමයි තියෙන්නේ. ඒක නෙමෙයි මේක පැත්තේ. ඒ දේ ඒක එහෙමයි කියලා දැනගෙන ඒක ඒ සඳහා නම් අවශ්‍යම කළ යුතු යමක් තියෙනවා. ඒ දේ කරමින් ඉන්න තමයි මම හිතන්නේ අපිට තියෙන්නේ. එහෙම තියෙනවා කියන එකෙන් පස්සේ විදුල පස්සට ආපු මේ තවත් ද්වේෂාගත සිතක් සමා කිරීම ඇති කර ගැනීම නෙමෙයි. මම හිතන්නේ ඒ தත්ත්වය දකින්නවා. මේක තමයි මේ භූතයගේ தත්ත්වේ. ඒක තමයි මේ ඕනම කෙනෙක්ගේ தත්ත්වය කියලා, ඕනම කෙනෙක්ගේ සිතුවම් මාගේ தත්ත්වය කියලා. ඉතින් ඒ සඳහා කළ යුතු දේවල් බොහෝ පුංචි ඇටියට අපි සරකපු දේවල් මම ඉස්සෙල්ලා කිව්වා කියනවා. බොහෝ පුංචි ඇටියට සරකපු දේවල් නැවත සලකා බලලා ඉස්සරහට යොදා ගන්න පුළුවන් කියලා තමයි මම හිතන්නේ. හොඳයි, කාල වේලා සස්ක බලලා මම හිතන්නේ ගෞරවයෙන් සත්‍යත්වමට යොමු වෙනවා. සත්‍යත්වමට සමායෙන් අපි ටික මෙලි කතා කරා. සත්‍යත්වමට යොමු වෙනවා අපිට මේ කාරණාවන් මුතු කරලා තව විනාඩි 5ක් 10ක් හරි කමන්නේ නැහැ. අරගෙන හරි කමන්නේ නැහැ. දේවල් ටික පැහැදිලි කරලා දෙන්න සත්‍යත්වමට. සමාවෙන්න මම මේ පුංචි වචනයක් කියන්න තියෙනවා. සමාවෙන්න අපි අර දිල්රුක මහත්තයා කිව්වා වචනේ හරි. අපි යම් තැනකට ඇවිල්ලා මම නැවතිලා තියෙනවා ඒ බැරියර් එක ළඟට ඇවිල්ලා නැවතිලා තියෙනවා. එතනින් එහාට තමයි යන්න බැරුව නගලන්නේ. අන්න ඒ වාගේ තත්ත්වයක්. සමාවෙන්න. හොඳයි, හොඳයි සර්. දැන් මහත්තයා බොහොම පිං ඒක ඉස්මතු කරාට සත්‍යත්වම කතා ගන්න ඉස්සෙල්ලා අපි නැවතත් ඊටම ගෞරවයෙන් සත්‍යත්වම දෙමු. හොඳයි, සම්බුද්ධ සරණයි. තථාගතයන් වහන්සේට නමස්කාර වේවා. මේ වචගොත්තත් භික්ෂු කියන බෞද්ධ නේ පැවිද්දේ වචගොත්ත පරිබ්බාජි කියන පැවිද්දා. ඉතින් එයාට අර කත්තල මෙතෙන් දෙන්නේ විතරයි ඕනේ. කියන්නේ වෙන කොලෙජ් එකකින් අර කොලෙජ් එකට ගියා වගේ. ඉතින් එයාට වෙන බන්ධනයක් තිබුණේ සමහර වගේ කීම් සහිත බන්ධනයක් තියෙනවා නම් ඒවා දාල යන්න බෑ. මේ එහෙම ඒක වෙලාවක් එනවා. එතකොට ඒක දෙයක් නෙවෙයි. ඊට පස්සේ වෙලාව ආවම දෙයක් නෙවෙයි. එතකොට ඉතින් ඒ කියන්නේ අවබෝධය ඇති කරගෙන තිබීමම වැදගත් වෙනවා. ඒක තේරුම් ගන්න පුළුවන් වුණා මාරි කොයි වෙලාවකද හරි. ඒක ඒ ෆ්ලඩ් ගේට් ටික එරෙන වෙලාවක් එනවා. ඒකෙත් සූදානම් වෙලා ඉන්න එකයි තියෙන්නේ. එතකොට ඒක හරියනවා. එච්චරයි මට කියන්න තියෙන්නේ. මට පුළුවන් ඒක කියන්න. අපි ලබන සත්‍ය අපි කතා කරමු. එහෙනම් සූත්‍රයක් මන් නෙවෙයි වුණාට මේ ධම්මදින්න කතාව, විශාක ධම්මදින්න කතාව ගැන ඩිංගක් වැඩිපුර අවධානය යොමු කරන්ට මේ චූරවේදල සූත්‍රයට අනුනේ ඒකේ චූරවේදල සූත්‍රය ආශ්‍රිත වෙන කතාවකට ඒක පන්දරයක් හැටියට අපි ඒකට අවධානය යොමු කරගන්නමු. එතකොට තව මාර්ගයේ විරුද්ධ වෙයිදින් තව මාර්ගයේ උත්ති මේක බැලුවා මිත්‍ය එක එක ක්‍රියා විධීන් පමණ ඇතන. ඉතින් සමහර විට තක්කාල් ගහක් හිතනවා නම් මිරිස් ගහ තමයි හොඳයි කියලා, මිස් ගහ හිතනවා නම් මාර්ග ගහ හොඳයි කියලා. ඒක වෙනසක් නැහැ බැලුවා මිත්‍ය. ඒක අර හිතේ තියෙන දෙයක්. දැන් මතක තියෙන්න ඕන දැන් අර කවුද ගටිකාර ඇත්ත ගිය හොඳ මියාලුවා ගටිකාර තාමත් ඒ අර තත්තපල් නිබ්බායි අනාවර්ති ධම්ම තස්මාලෝකයි පත් ඉන්නේ ඇත්ත. එයාගේ යාළුවා ජෝති. එතකොට බුදුහාමුදුරු කාශ්‍යප බුදුහාමුදුරු හම්බෙන්ට යන් කියනකොට ඔය තට්ටි ගාපු අයගේ මම්මි තේරුම් යන්තතරයි කියන්නේ අත මුදු මහනයි කියලා කියන්නේ ඔය තට්ටි ගාලේ මොකද ඉබ්‍රාහ්මිනෝ එහෙම කරන්න එකට කුණ්ඩේ එක්ක දිගට තියාගෙන ඉන්නවා නැත්නම් එකක් දිගට හදාගෙන ඉන්නවා. ඉතින් එයා තරුණේ එතකොට අවුරුදු 20ක් 30ක් 20ක් ගන්න වෙන්න ඇති. එයා බුදුහාට බැනපිටයි කියලා මොකටද ඇත්ත දකලා තිබෙන්නේ මොකද්ද? අවල් දෙයකටද ඔය ශ්‍රමණයෝ දකින්ට යන්නේ කියලා. නමුත් ඒ යාළුවා එයා ඇතගෙන ගිය අන්තිමේදී අර කොණ්ඩෙන් අල්ලගත්ත නාලි පෙච්චි ගමන් ඊට පස්සේ ඇඳුමින් අල්ලගත්තා. ඒතෝට එයාට හිතුණා මේ මගේ හොඳම මිත්‍රයා මේ පෞල් වශයෙන් බ්‍රහම් ලොකු වෙනසක් තියෙන මගේ මෙහෙම අල්ලන්න හේතුවක් ඇති කියලා බලුවා. යා ඊට පස්සේ එයා පැවිදුණා. ඊතාරයට අම්මා තාත්තා හිටිය අනාගාමියා කවුද ගතිකාර. යා අම්මා තාත්තා පෝෂණය කරගෙන හිටියා එතකොට. අරය මහනුණා. එයා තමයි හැබැයි බෝධිසත්. ඒ කියන්නේ ඒ බෝධිසත් කියන්නේ එතකොට යා මහනුණලා එයා තමයි මේ කවුද මේ සිද්ධාර්ථ කියන නමින් අන්තිමදී පහළ වෙච්ච මැනිෆෙස්ටේෂන් එකේ විඥාන ප්‍රවාහය. එතකොට හිතලා බලන්න ඕනේ වගේනේ සරුම් බැනලා බෝසත් සිත බුදුවරේ ප්‍රතික්ෂේප කරා විලා විහාර ඒ තමයි භවයෙන් වැහෙන ගති. ඉතින් ඉස්කෙල්ලා වහම නෑ ඊට වඩා පිපෙන්න පුළුවන්. අතක්ෂේරු කරන්න හොඳ නෑ හැබැයි කොහොමවත් ඒ ඔය අවබෝධයෙන්ම හරියනවා එතකොට. ඒක හරියනවා. එනිසා කල්යාණ මිත්‍රව තමයි පුළුවන් තරම් කල්යාණ මිත්‍ර ඇසුර කරන්න. පුළුවන් තරම් කල්යාණ මිත්‍ර ඇසුර කරන්න උතුම් ගුරුවරුන් හොයාගන්න. ඉවල්ලාන්ට එතකොට හරියනවා. ඉවල්ලනවා කියන වචනේ තේරෙන්න ඕන දැන් අපිට. අපිට දැන් ඉන්නවා මේ මේ මේ මේ අපේ මානෙ ඉන්නවා දැන් අපේ විඥානය තුළ කරක් ගැහෙන උතුම් ගුරුවරු ඉන්නවා. මාර්ගයේ ගිහිල්ලා ඒවා බොහොම හොඳ දේවල්, බොහොම හොඳයි. අපිට කරන්න පුළුවන් ගේ අදිෂ්ඨාන පුරුකුණාම වේසාරජ්‍යප්පත්ත වෙනා එතකොට. එනම් බුදුසරණයි මේ හැම කල්යාණ මිත්‍රයන්ටම අප්‍රමාණ පිං. අපිට දැන් තේරෙනවා කල්යාණ මිත්‍ර කොච්චර අපි උනන්දු කරනවාද කියලා. මුළු රාත්‍රියම සුවපත් වෙනා, මුළු දිවා කාලෙම සුවපත් වෙනා, ඒ සාකච්ඡා වලින් පස්සේ සම්මා සම්බුදු සරණයි. අපේ සිත් පිරිසිදුයි, පිරිතුරුයි, නිර්මලයි. පිරිසිදින් හොඳ පැතුම් රසක් කරමු මේ ජීවිතයේ, මේ භවයේ, මේ සිර දරාගෙන පෝෂණය කළ මේ ඥාන් කායික හා මානසික වශයෙන් සූපත් බව ලබත්තා. පියානන්ද පරම වූ යහපතම දකිත්වා. නදුවත් මහත්මා, ඔබතුමාට බොහෝ පිං. කල්‍යාණ මිත්‍රන් මිතුරන් එකතු කරලා තරුණ සාකච්ඡාව සම්බන්ධ වෙනවාට, කතා කළ කතා නොකළ හැම දිනාටම ඒ සතුට සහගත චේතනා, කුසල චේතනා මේ හදවතේ තියාගන්න උත්සාහ කරන සතුට පිං. සද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා ක්‍රමයෙන් මොහුකුරා ගොස් සසර වසන තුරු කවර කලෙකවත් හැමදාම සුගිත සම්පත් මෙහිමිය, කල්යාණ ගුණයන්ගෙන් පිරිපුන් උදාර්ගති ප්‍රේත ඇති මිත්‍රයන් මිත්‍රයන් ස්වකරන් ලැබීමෙන් අපේ ශ්‍රේ සඳහාත්, අප්‍රමාණ ලෝක සත්‍යයට නිරාමිස මෙහෙයක් සිදුකරන සඳහාත්, පරම ශාන්ත සුඛේ නිබ්බාන අවබෝධ වේවායි අපි අධිෂ්ඨාන කරමු, ප්‍රාර්ථනා කරමු. තථාගතයන් වහන්සේට, කල්යාණ මිත්‍රයන් වහන්සේට අපි පරම ශාස්ත්‍ර සම්පතට සිස් අපියර වච්චගුත්ත කලා වගේ ඉන්වහන්සේ කියවා සිරසින් පාදාභිවන්දනය කරන කියලා මතක් කරන්න කියලා අපි හදවතට පණිවිඩයක් කරමු. ඒ තථාගතයන් වහන්සේගේ පාදාභිවන්දනය කරමු කියලා උන්වහන්සේට නමස්කාර වේවා. සම්මා සම්බුදු සරණයි. සම්මා සම්බුදු සරණයි. සාදු සාදු සාදු සාදු සාදු සාදු හොඳයි. කල්යාණ මිත්‍රේනි, අපි එහෙනම් සත්‍යත්වම මතක් කරා වගේ ලබන සතියේදී චුල්ල වේදල සූත්‍රය සම්බන්ධ කරගෙන ආශ්‍රිතව සාකච්ඡා කරන ඉන්ද කල්යාණ තත්ත්වය තියෙනවා කියලා බලලා ඉන්නේ.